2015 වසරේ 8 මාසේ 12 වෙනිදා ශීෂ භාවනා වැඩසටහන අපේ විශ්‍රාමික ගුරු පවුලට කොයි වගේ විද්‍යාලවලද කටයුතු කරේ? අනුලා රාජකීය විද්‍යාලයේ, ඒ වගේම මහානාම විද්‍යාලයේ. එකනේ ආනන්ද බාලිකාවේ මරදාන රාජකීය විද්‍යාලයේ, සමුද්‍රාදේ විද්‍යාලයේ, බෞද්ධ කාන්තා විද්‍යාලයේ. එකනේ හැමෝම විවිධ වෘත්තීන් වලින්නේ කටයුතු කරනවා හැමදේම. එතුමේ මට මතකයි කොළඹ හත විපස්සනාවට. ඒකයි දැන් චුට්ටක් වෙනසක් වෙලා තියෙන එක. ආනේ මම මතකයිනේ. මේ දේශනේ මෙන්න මෙහෙම තැනක ඉඳගෙන ආරම්භ වෙන්න ඕන කියලා මම හිතනවා. ගුරුවරයෙක් නැහැ, ශිෂ්‍යයෙක් නැහැ. දැන් එන දේශනාව ප්‍රවත්වෙන්නේ ඕනම තැනක ලෝකේ ගැන්වීමක් කියන එකක් කරන්නේ. එතන ගුරු තනතුරක් තියෙනවා, ඊළඟට ශිෂ්‍යයෙක් කියලා කෙනෙක් ඉන්නවා. ඒකට ගුරුවරයාගෙන් ශිෂ්‍යයා යමක් ඉගෙන ගන්නවා. ඉතින් මම කියන්න කැමති, මම ගුරුවරයෙක් නොවෙන්න කැමති. කියන්නේ ගුරුවරයෙක් නොවේ ඔබ ශිෂ්‍යෙක් වෙන්නත් එපා. මෙතන ඒ කියන්නේ ඔබට ගුරුවරයෙක් වෙන්න කියනවා නෙමෙයි, ඔබ ගුරුවරයෙක් හෝ ශිෂ්‍යෙක් වන්නට එපා. මාත් ගුරුවරයෙක් හා ශිෂ්‍යෙක් නොවන්නට වග බලා ගන්න. දැන් ඒ කාරණේ ගැන ටිකක් හිතන්න දෙයක් තියෙනවා නේද? ඇයි එහෙම කිව්වේ කියලාත් හිතෙන්න පුළුවන්. කිව්වේ දෙයට වැඩිය ඒ කාරණේ ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඒක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මේ සමාජය ගත්තාම පාසලක ඉගැන්වුවේ නැති වුණත් හැම කෙනෙක්ම යම් කෙනෙකුට වරක ගුරුවරයෙක් ඉන්නේ ඈ. අපි ඇත්තෙන්ම සූදානම් වෙන්න ඕන අර යෝනිසෝ මනසිකාරය කරන්න. ඒ කරුණු ගලපා බැලීමට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරය බලන්න. ඒ වගේම විදර්ශනා කරනවා, කියන්නේ විමසා බලනවා. ඇයි අපි මේ යෝනිසෝ මනසිකාරයයි විදර්ශනාවයි කියන්නේ එක? ඒ විදර්ශනාව ඇයි අපි කරන්න ඕන කරන්නේ? ඒ එතනින් තමයි අපේ මනස, අපේ ප්‍රඥාව වැඩෙන්නේ. සිතන්න බැරි, කල්පනා කරන්න බැරි කෙනෙකුට විශේෂ තත්වයකට නුවණින් ගමන් කරන්න බෑ කියලා අපි කවුරුත් දන්නවනේ. චින්තාමේ ප්‍රඥාව කියලා අපි කියනවා. මේක සිතීමේ, කල්පනා කරලා යමක් තේරුම් ගැනීමේ හැකියාව. නිවන් දකින්න උපකාරක වන ධර්ම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රත්වය කියන්නේ නිවන් මඟ පිළිබඳව ප්‍රකට කරගත්ත කෙනෙක් නිවන් දකින්න. ඊට පස්සේ ගණිතය ඉගෙන ගන්න නම් ගණිතය පිළිබඳව ඉගෙන ගත්ත ගුරුවරයෙක්. කොර කල්ගණිතයට කල්යාණ මිත්‍රෙක් වෙනවා. ඒ වගේ. එතකොට කල්යාණ මිත්‍රත්වය නිවන් මඟ අද්දුටු කෙනෙක් ඕන. ඊළඟට එතුමගෙන් උන්වහන්සේගෙන් අපි ධර්ම කරුණු අහන්න ඕන. එතකොට සද්ධර්ම ශ්‍රවණය කරන්න. ඊළඟට එන කාරණය තමයි යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අහන කරුණු අපි නුවණින් සිතන්න නැත්තම් කල්පනා කරලා බලන්න, එහෙම නැත්තම් විදර්ශනා කරලා බලන්න යොමු වෙන්න ඕන. ඊළඟට තමයි ධම්මානුධම්ම ප්‍රතිපatti. ඒක කයට පමණක් ඇති කරගන්න ප්‍රතිපත්තියක් නෙමෙයි, නේද? සිත, කය, වචනය කියන මේ තුන් දොර හරහාම ප්‍රතිපatti ක්‍රියාත්මක වෙනවා. වචනේ හරහා වේවා කායිකව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියක් වේවා, ඒක මුලින්ම ඒක ක්‍රියේට් කරන්නේ හදන්නේ අපේ අභ්‍යන්තරිකව, එහෙම නැත්නම් මනසෙනේ. එමන අපි ඒක ප්‍රතිපත්ති මේ වශයෙන් ප්‍රධාන වශයෙන් අපේ නුවණේ මනසේ මේක හදා ගන්න අපි මහන්සි වෙන්න ඕන. මුලින්ම පළමුවෙන්ම අපේ අධ්‍යාත්මය තුළ මේක ප්‍රතිපත්ති කර ගන්න ඕන. දැන් මෙතෙන්ට මා වැඩම යුවේ කියන්නේ විශේෂයෙන් මන ධර්ම අහලා නැති පිරිසක් නෙමෙයි. හැමදාම මන ධර්ම අහන පිරිසක්. ඒ වගේම පොත්පත් නොකියවල තියෙන පිරිසක් නෙමෙයි. මං හිතන්නේ බුද්ධ ආගමේ පොත්, අනිත් ආගම්වල පොත්, ලෝක දාර්ශනික පොත් හැම දෙනාම අඩුවෙදීනේ පරිශීලනය කරලා තියෙනවා. විශාල පරිණත පිරිසකට කතා කරන්නේ තිලේසිනේ වැඩි නේද? හංගන්න එහෙම බැරි වෙන, බොරුවක් එහෙම කියන්න බැරි වෙනවා. ඔව්. මම කියවන එක පොතක් තියෙනවා. ඒ පොත ඔබ දැකලා ඇති, ඔබත් කියවලා ඇති. මම කියවන පොත තමයි ජීවිත පොත. ජීවිත පොත තියෙන්නේ තමන්ගේ අතුලාන්තේ. ලෝකෙ නිම වෙච්ච ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච සියලු ශාස්ත්‍රවරුන් වගේ කියුවේ මේ ජීවිත පොත. බුදුහාමුදුරුවොත් වෙන කාගෙන්වත් මේ අහලා නෙමෙයිනේ බුද්ධත්වය ලබා ගත්තේ. ජීවිත පොත කියවල බලලා පටිච්ච සමුප්පාද හැදෙන විදිය ජීවිත පොතෙන් ගත්තේ. තේරෙන පංච උපාදානස්කන්ධයේ හැදෙන විදිය ජීවිත පොතෙන් ගත්තේ. ජීවිත පොතෙන් ගත්තේ. දැන් ඔබ ජීවිත පොතෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා නම් මම හිතනවා ඒක තමයි මේ ප්‍රායෝගිකව ඉගෙන ගැනීම කියලා. ඒකට කියනවා ආත්ම අවබෝධය කියලා කියනවා. ආත්ම අවබෝධය කියලා කියනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයට අපිට පිවිසෙන්න හොඳ මාර්ගයක් දුන්නා මේ බුදු දහමේ. වැඩි මුල්තැනක් දෙන්නේ මේ පිළිගැනීම සහ විශ්වාසයන් වලට. බුදු දහමේ දෙන්නේ පච්චත්තං වේදි තබ්බෝ කියන කාරණයට මේ ප්‍රත්‍යක්ෂ කරන්න. ඔබම දැකලා අත්දකින්න මේක. අත්දැකලා ඔබම නිවැරදි ලෙස මේක වැටහුනොත් මේක ඔබ බාර ගන්න කියන තැන තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙන්නේ. කිසි දෙයක් පිළිගන්න කියලා බලපෑමක්, තර්ජනයක් එහෙම කිසි දෙයක් නැහැ. එහෙම කරන්නේ නැහැ. මේවා අනිවාර්යෙන් පිළිගන්න ඕන කියලා. ඒ නිසා ඔබට ඒක දෙන්නේ ඔබට පිළිගන්න එපයි කියන එක නෙමෙයි. ඔබම විදර්ශනා කරලා ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම පිළිගන්න තැනට යොමු කරන්න. මොකද ඒක තමයි වඩා සාර්ථක පිළිගැනීම, අවබෝධයෙන් පිළිගැනීම. දැන් උදාහරණයක් වශයෙන් දරුවෙකුට කියනවා පුතා මේ ලිපගාවට යන්න එපා. ඒක දැන් ඉන්න ළමයි නම් ටිකක් බුද්ධිමත් ළමයි. ඒ කාලේ තිබ්බේ හැම කල්ලේම ඉන්නේ. නමුත් ඥානවන්ත ළමයි නම් ඇයි මං යන්නේ පාලිපගාවට කියලා අහනවා යා. අනික වැදගත්. එයා සමහර වෙලාවට එක්කගෙන ගිහිල්ලා ඒකේ තියෙන රසෙත් පොඩ්ඩක් පෙන්නලා ආයි තනියෙන් ගිහිල්ලා අත පුච්ච ගන්න කලින් රසෙත් පෙන්නලා මෙහෙම ගියා මෙහෙම පිච්චෙනවා කියලා එයාට ඒ පූර්ණ අවබෝධය ලබා දුන්නා නම් අන්න එයාට ඒක ලැබෙන ප්‍රත්‍යක්ෂ අවබෝධය. නැත්නම් එයාට එපා කියන දන්නේ නැහැ හේතු. ඒ නිසා හේතු නැතිව කිසි දෙයක් පිළිගන්න එපා. මේකට කියනවා මේ අමෝලික සද්ධාව කියනවනේ නේ. හේතු දන්නේ නැතුව යමක් පිළිගන්නවා නම් ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව යමක් පිළිගන්නවා නම් ඒකට කියනවා අමෝලික සද්ධා කියලා. ගොඩාක් අපේ සහෝදර අනිකුත් ආගම්වල තියෙන දුර්වලතාවයක් මේ අමෝලික සද්ධාවර තමයි දාන්නේ. කියන්නේ හේතු ප්‍රත්‍යයව පෙන්වන්න බැහැ ගොල්ලන්ට මේක පිළිගන්න. ඉතින් අපි ඒකටගේ වාසනාවන්ත අපි හැමදෙනාට ඒක එතෙන්ට ඉඩ දෙන්නේ නැහැ. ආකාරවත් සද්ධා කරුණු මනාකොට තේරුම් අරගෙන ඒකේ තියෙන ආකාරය ස්වභාවයේ තේරුම් අරගෙන ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන යමක් තේරුම් ගන්න ඕන. දැන් මේ තාම බණ කියන පටන් ගත්තේ නැහැ. තාම මුල ධම්ම ගහ මුල පාද ගන්නවා. මේ ටික බණ නෙමෙයි. මාර්ගයේ එලිපෙලි කර ගැනීම සාදා ගැනීම. දැන් විශේෂ කරුණක් දැනගන්න ඕන කියලා මම හිතනවා. දන්න ටිකම මම මෙතන කියන්න ඕනේ. බණක් හැදෙන්න ඔබ දන්න ඕනේ බොහෝ කරුණු. අපි ටිකක් නොදන්නා කරුණු කාරණා තියෙනවද මොනවද කියලා අපි ටිකක් විග්‍රහාත්මකව බලන්න ඕන. මම මුලින්ම පැහැදිලි කරලා දෙන්න කැමතියි. මේක ටිකක් සංකීර්ණයි. මේක තේරුම් ගන්න අපහසුයි. අපි එද්දි මේ අපේ කාර්කේ මන්තරේ ඇදෙනේ මල් එකමත් සාකච්ඡා කර කර ආවා. අනිත්‍යතාවය පිළිබඳව ඒ වැදගත් දෙයක්. මේ අනිත්‍යතාවය කියන එක හරි ගැඹුරුයි. අපි දැනගෙන ඉන්නවට වැඩි ශාල ගැඹුරක් තියෙන මේ අනිත්‍යතාවය කියන එක. මේ අනිත්‍යතාවය කියන එක හරියට අපි දන්නේ සාමාන්‍ය කෙනෙක් දන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම. මොකද හේතුව අනිත්‍යතාවය කියන්නේ රහතන් වහන්සේලාගේ විෂයක්. වගේම රහතන් වහන්සේලා ප්‍රකට කරන ප්‍රගුණ කරන දෙයක්. රහතන් වහන්සේලා වැඩෙන්නේ ද අනිත්‍යතාවය. වහන්සේලා අනිත්‍යතාවය තුල වැඩ ඉන්නවා කියන එක නෝ. ඒවට අනිත්‍යතාවය ප්‍රකට කරනවා ප්‍රගුණ කරනවා කියලා කියනවා. දෙකයි නේ ලෝකේ තියෙන නিত্য අනිත්‍ය. අනිත්‍ය සූත්‍ර බලාගෙන යද්දී ඒක අවස්ථාවකදී මට මුණ ගැහුණු ඒ සංවාදයක් තුලින් තමයි මේ නව දර්ශනය මතුවුණා. බුදුරජාණන් වහන්සේට හමුවට ප්‍රමුණු මානවකේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ හැම දෙයක්ම කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා මේව මැරිලා යනවා මේකක්වත් හැමදාම පවතින්නේ අනිත්‍යයි නේද කියලා දාම්දරම් ප්‍රදේශ ප්‍රකාශ කරා. අපිත් ඒ කුමාරයා වගේමනේ නේ ඒ මානවකයා වගේමනේ අපි කියන්නේ අනිත්‍යතාවය කියන්නේ කියන්නේ අපිත් එහෙමයි. අපි බුදුහාමුදුර ළඟට ගියත් කියන්නේ නැහැ අනේ බුදුහාමුදුරනේ අපි වයසට යනවා ඔහොම තමයි දැන් ඉතින් අපි මැරෙනවා නේද පරණ වෙනවා මේ හැමදේම මේ ඉතින් අනිත්‍යයිනේ කියලා කියන්නේ ඉඩයි. බුදුරජාණන් වහන්සේ මේක හොඳින් අහගෙන ඉඳලා මේ මානවකයට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මේක ටිකක් අර යෝනිසෝ මනසිකාරය කරලා තේරුම් ගන්න තියෙන විශිෂ්ට කාරණයක්. කපාට මේක තේරෙන්නේ නැහැ. මානවක ඔබ අනිත්‍ය නිට්ඨය කරගෙන නේද ඉන්නේ? දැන් මම කියපු කාරණේ සාධාරණ ඒක පාට තේරෙන්නේ නැහැ. ටිකක් ඒක සංකා කරන්න ඕන. ටිකක් මම පැහැදිලි කරලා දෙනවා. ටිකක් ඔබ විසින් ඒක ප්‍රමුඛවම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. උත්සාහ කරන කෙනාට තමයි උදව්වක් දෙන්න පුළුවන් තේරුම් ගන්න. දැන් මේ මානවකයා කියලා කිව්වේ මේව කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා නැති වෙනවා අනිත්‍යයි නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණය තමයි මානවකයා ඔබ අනිත්‍ය නිට්ටය කරගෙන නේද ඉන්නේ. අනිත්‍ය නිට්ටය කරගෙන නේද ඉන්නේ. ඒක අපි තේරුම් ගන්න නම් පොඩ්ඩක් යන්න ඕන නිට්ටයයි කියන්නේ මොකක්ද කියන එක තැනට. සාමාන්‍යයෙන් නිට්ටයයි කියලා කියන්නේ නියමය. ඒක නියම කරගන්නවා. මේක මෙන්න මෙහෙමයි කියලා නියමයක් නියතයක් කොට ගන්නවා. ඒකට අපි කියනවා නිට්ටය කියලා. ඒ නිට්ටය කිරීමක් ඇති වෙන දැන් මහ බැංකුව විසින් රජයක් විසින් මේක රුපියල් 1000 නෝට්ටුව කියලා නියත කරනවා. නියත කරාම මේක පරිහරණය කරන්න පුළුවන් ඒ යගේ. ඒ වගේම මහ බැංකුව රජයකට පුළුවන් මේ නෝට්ටුව අද සිට අවලංගුයි කියලා ඥාන. එතකොට ඒක අවලංගු බවට පත් වෙනවා. ඒ වගේ ඕනම දෙයක් පිළිබඳව නියතයක්. දැන් මේ කාර් එකක් සේල් එකේ තියෙනවා. ඒකට අපි කාර් එකක් නෙමෙයි අපි ඕන තරම් බලබලා ওই කාර් එක ගියා උතනේ. ඊට පස්සේ ඒක අපි නියතයක් කරගන්නවා. මේක අපේ කාර් එක. ඊට පස්සේ ඉඩමක් ඔලෑන් සේල් එකකට ගිහිල්ලා බලන ඕන තරම් ඉඩම් තියෙනවා. නමුත් ඒ අතරින් බලලා තමන් එක purchase 10ක් 20ක් එයාගේ නියතේ බවට පත් කරගන්නවා. ඊට පස්සේ ඒක එයාගේ නියතේ. මේක නියතේ කාගෙන්ද? මේක මගේ ඉඩම. මේක මගේ කාර් එක. ඒ වගේම තමයි දැන් අපි මේ ඔක්කොටම වැඩි මගේ කියන අදහසෙන් අපි අරගෙන තියෙන්නේ මගේ ශරීරය, my body නේ. බොඩි එක තමයි අපි දන්නේ. අර කෝට් ගන්නට වැඩි ප්‍රමුඛව ප්‍රබලව ගන්න මගේ කියලා අපි මගේ ශරීරය. තවර නියත කර ගන්නවා, නියම කර ගන්නවා, එහෙම නැත්නම් අල්ලා ගන්නවා, ග්‍රහණය කර ගන්නවා. එතකොට මේ ග්‍රහණය කර ගන්නා වූ ස්වરૂපයෙන්ම අනිත්‍යතාවයක් දකින්න ගියොත් එහෙම. ඒ කියන්නේ මේ නිත්‍ය කර ගන්න, උපාදාන කර ගන්න ලක්ෂණේනේ පෘථජන මිනිසයා ළඟ හැදිලා තියෙන්නේ. සාමාන්‍ය පොහුදු සත්වයාගේ ස්වභාවය තමයි මේ උපාදානය කරගන්න ලක්ෂණය. මේ සියලු සත්ව වර්ගයාගේම තියෙන ලක්ෂණයම සාමාන්‍ය සිව්පාසතුන් ළඟ තියෙන ලක්ෂණයම ඒක ඇවිල්ලා මිනිස්යාට ළඟත් තියෙනවා. මොකද්ද? උපාදානය කරගන්න ලක්ෂණය. පිනවීමේ විදීමේ ලබා තමන් කියලා වටපිටාවේ ආඥාදායකත්වයක් පවත්වා ගැනීමේ කැමැත්ත. එතකොට යමක් නිත්‍ය කොට ගන්න ඒ ස්වરૂප ලක්ෂණයම තමයි මේ පුතජන සිතේ ස්වභාවය. අනිත්‍ය තේරුම් ගන්න ගියත් එයා අනිත්‍ය තේරුම් ගන්නෙත් අර ස්වභාවයට, එහෙම නැත්නම් අර ක්‍රමවේදයටමයි. දැන් මේක මම සරල වැඩි කළා. ඒ කියන්නේ ඒකත් උපාදාන ලක්ෂණ වලින් යුක්තවම තමයි තේරුම් ගන්නෙ. අනිත්‍යතාවය තේරුම් ගන්න යන්නේ උපාදාන ලක්ෂණය. කවර තේන්නද? හොඳයි, උපාදාන ලක්ෂණයකින් තොරව අපි තේරුම් ගන්න වෙන ක්‍රමයක් ඉගෙන ගන්න නැහැ. ඕනම දෙයක් අපි තේරුම් ගන්නවයි කියන යටතට වැටෙනකොට ඒ වැටීම සිදු වෙන්නේ උපාදාන ලක්ෂණයෙන් යුක්තව. එහෙම නැතුව බෑ. දැන් අපි ගමුකෝ මේ මොකක් හරි අපි අක්ෂරයක් ගමුකෝ. නිකම්ම නිකම් නේද? අයන්න හරි මොකක් හරි එක අයන්න තියෙන්නේ උපාදාන ලක්ෂණයෙන් නෙමෙයිද? උපාදාන ලක්ෂණයෙන් තියෙන අයන්න. එතකොට උපාදාන ලක්ෂණයෙන් අපි අයන්න අරගෙන ඉන්න මොහොතක කවුරු හරි ඇවිල්ලා කෙනෙක් කියන මේක අයන්න නෙමෙයි මේක බයන්න කියලා. අයන්න පෙන්නල පොඩි ළමයෙක් කිව්වොත් අපි මේක බයන්න කියලා අපි ආව නිවැරදි කරනවා නෑ පුතේ. මේක අයන්න කියන්නේ මේකට, මේක තමයි අයන්න. සාමාන්‍ය දැනුවත් භාවයක් තියෙන කෙනෙක් කිව්වොත් එම ආයන්න පෙන්නලා මේක බයන්න කියලා එයාගෙන් අහනු අයමලේ හොඳ නැද්ද කියලා. එතකොට එයා ඇහුවොත් ඔයාට මේක අයන්න කියන්න හොඳ නම් මම මේකට බයන්න කිව්වහම මොකද වෙන්නේ? අයිති ප්‍රශ්නයක් නැහැ, ඒක ඔබේ අයිතියනේ. ඔබ කැමති නම් මේකට බයන්න කියන්නේ නැත්නම් මේකට අයන්න කියන්නේ. හැබැයි බොහෝ දෙනා පිළිගන්නේ සම්මුතිය තියෙන්නේ මේක අයන්න කියලා. එච්චරයි. නැ අපි ළඟ තියෙන්නේ සංඥා වශයෙන් ගන්න ලද සියලුම සංඥා ගොඩක් තියෙන්නේ. සංඥා ගොඩක් තියෙන්නේ, නිත්‍ය සංඥා ගොඩක් තියෙන්නේ. නිත්‍ය සංඥා, නිත්‍ය සංඥා කියන්නේ මේක අයන්න කියලා නිත්‍ය සංඥාව. මේක මේ විදිහ ආයන්න, මේක තමයි නිත්‍ය සංඥාව. ලදුල් පාසල් ගියා වගේ තේරෙනවද? නිත්‍ය සංඥා, නිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා, අනිත්‍ය සංඥාවේ මම මෙසේ කියන්න ඔබට තේරෙනවා ඇති. අනිත්‍ය සංඥාවේ සංඥා තියෙන්න පුළුවන්. අනිත්‍යකනේ හොඳේ වර්ධනය කරගන්න හොඳ තැන. අනිත්‍ය සංඥාවේ සංඥා තියෙන්න පුළුවන්. ඔව්, අනිත්‍ය සංඥාව තුල සංඥා තිබුණොත් ඒ කියන්නේ එයා අනිත්‍ය සංඥාව නෙමෙයි දැකලා තියෙන්නේ. දැන් නිරෝධ සංඥාවේ සංඥා තියෙන්න පුළුවන්ද? සංඥාවක් තිබුණොත් එතන නිරෝධ සංඥා නෙමෙයි. අනිත්‍ය සංඥාවේ සංඥාවක් තිබුණොත් ඒක අනිත්‍ය සංඥා නෙවෙයි. පොඩි තැන් වලින් කෙස් ගහින් වැරදිලා තියෙන්නේ. ඕම් පොඩි තැන් වලින් කෙස් ගහින් වැරදිලා තියෙනවා. ටිකක් අපි ඔළුව මහන්සි කරන්න ඕන. ඒක මේ මොහොතේදී යම් ආකාරයක මහන්සියක් වගේ දැනුණත් ඒක අපිට ඉදිරියට අපේ චින්තනයට දර්ශනයට හරිය වැදගත් වෙනවා. මහන්සි වෙන්නේ නැතුව ගමනක් යන්න බෑනේ. ගමනක් යනවා කියන්නේ අපි ටිකක් මහන්සි වෙනවා. දැන් ඔබට තේරෙනවද ඔබ අනිත්‍ය නිට්ටි කරගෙන නේද කියලා හබුගේ වටිනාකමනේ. බුදුරජාණන් වහන්සේ ඔයේ නිකන් කටින් තියෙන දේවල් ටික එහෙම කතා කළාට එයා එහෙමනේ ඉතින් වාචික මට්ටමෙම පිළිගන්න කෙනෙක් නෙමෙයි. එයා අවබෝධාත්මක මට්ටමෙම එතන ඉන්නවද කියලා බලනවා. එහෙම නැත්නම් ඉතින් අපේ ළඟටත් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ හැමදේම කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා, විනාශ වෙනවා නේද, අනිත්‍යයි නේද, ඔව් ඔව් පාසක මාත්‍ය, ඔව් ඔව් ඒක තමයි බණ කියන්නේ, ඒක තමයි ධර්මය කියන්නේ, දැන් හරි ඔවා ඔක්කොම ටික දන්නෝ කියලා යවන්න පුළුවන්. ඈ එහෙම යවන්න පුළුවන් කම නෑ. යා ඒ තුල ඒ දේ පිළිබඳව ගැඹුරින්ම දන්නවද? ඒ පිළිබඳව පුළුල්ම අවබෝධය තියෙනවද කියලා දැනගන්න ඕන. හොඳයි, මේ ගැටලු එහෙමත් තියෙනවා නම් අහන්න. ඥාන කරගන්න ඕන. මේක ඥාන කරගන්නකොට මේක මේ ධර්ම කරුණ ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න අපේ දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙනවා. මනසට එක් කරගන්න අපේ මනස පිරිසුදු වීම එන්න පටන් ගන්නවා. මේක හරියට අර ෂැම්පෝ වගේ නේ, සබන් වගේ. මේක එකතු කරනකොට එකින් විසබීජ නාශනය සිද්ධ වෙනවා. ඖෂධයක් වගේ, ඖෂධ ශරීරයට එකතු කරගත්තාම යසව ප්‍රතික්‍රියාවලියක් අනිකුත් වෛරසයට ක්‍රියාත්මක වෙලා ඒක පරාජය කරනවා. ඒ වගේ අපි ළඟ තියෙනා වූ අනවබෝධය අවබෝධයක් බවට පත් වෙනවා. අපි මේ ධර්මය ගැන සිතන්න හරි සංයමයකින් කිව යුතු දහමක් වේද මේ සද්ධර්මයමයි. හේතුව මේක හරි සියුම් දහමක්, ගැඹුරු දහමක්. අනිත් එක හරි සංයමයකින් ඇසිය යුතු දහමක් වෙනවද, තේරුම් ගත යුතු දහමක් වෙනවද, ඒකත් මේ සද්ධර්මයයි. ඒක අපිට බෑ මේ කලබලෙට තත්දාල තේරුම් ගන්න. ඒ කියන්නේ ඉදිකට්ටක නූල් කලබලෙට දාන්න බෑනේ. සංකීර්ණ දෙයක් නිසා බොහොම හිමින් සංයමයකින් අපි කරන්නේ. ඒ වගේ තමයි මේ ධර්මයේ කියන එකත් හරි සංයමයකින් කරනවා. මේ සංයමය කොච්චර ප්‍රබල කරනවද, බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියන දේශනා කරලා තියෙනවා. මේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා, මහණෙනි අස්ලෝන් ගහක් 16කට පළල විකැලක් ඇතින් තියෙන අමාවක දවසක ආසේ අර හෙන ගහන විදුලි එළිය පත්තු වෙනකොට ඒ විදුලි එළියෙන් දැකලා ඈත ඉඳලා ඉලක්කෙට දුනුවා එක අර අස්වන් ලොංගහ දෙකට පැලෙන්න විදිනවා. ඒකට බලන්න එකේ තියෙන සූක්ෂම தත්ත්වය මේ. ඒක නිකම්ම අස්ලොංගහ නෑ. අස්ලොංගහ කියන්නේ ගොරාක් සියුම් සිලිඳු ගහ. ඒක 16කට බැලුවහම කෑල්ලක් විතර වේද කියලා හිතන්න අමාරුයි. පේන්න මට්ටමයි. ඒ කෑල්ලක් දෙකට පැලෙන්න තියෙනවා කිව්වහම ඒක මොනතරම් සංකීර්ණ ප්‍රශ්නද. මේකේ තියෙන සංකීර්ණ භාවයේ තියෙන බරපතලකම පෙන්වන්න බුදුහාමුදුරේ උදාහරණයක් දේශනා කරා. අන්න ඒ වගේ වැඩක් ආනන්දේ මහණෙනි මේ ධර්ම අවබෝධය කියන්නේ හරි පරිස්සමෙන් බලන්න. හරි සියුම් ඉලක්කයක් ලබා ගන්න තියෙන කාරණා. පැහැදිලිනේ. අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ අර ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්නවා. දැන් කාට හරි කියන්න පුළුවන් ලෝක බෝලේ අරගෙන, මේ තියෙන්නේ මහද්වීප ටික, මේ තියෙන්නේ මේ ලංකාව, මේ තියෙන්නේ ඉන්දියාව, මේ ඕස්ට්‍රේලියාව, මේ ඇමරිකාව, මේ තියෙන රටවල ටික ගෝටි ලෝක බෝලේ පෙළල බලලා එයා කියන මේ ප්‍රධාන වශයෙන් ওই රටවල් වල නම් ටික කියාගෙන ගියා. එතකොට කියන්න පුළුවන් කාට හරි මම ලෝකෙම දන්නවා. එහෙම කිව්වොත් හරිද? අන්න ඒ වගේ තමයි. හා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා මම දන්නවා. ලෝක බෝලේ රටවල් ටික වෙන්න ලැබුණා. එතකොට රටක් ගැන දැනවන්න ඊට පස්සේ රටට එයා බහින්න ඕන කියලා ගුවන් ඥානය. බහලා මොනතරම් දේවල් ඒ රටේ ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න බලන්න තියෙදි රටට බෑ. ආන් ඒ වගේ මම හිතන්නේ මේ සම්මා දිට්ඨිය කියන එකට බැස්සට පස්සේ ඒක රටක් වගේ. ඒක ඉගෙන ගන්න තියෙන දේවල් රටක ඉගෙන ගන්න තියෙන දේවල් වගේ, බලන්න තියෙන දේවල් වගේ ගඹුරු පැතුරුණු අදහස් තියෙනවා. පැතුරුණු කවුද? අපි අර සංක්ෂිප්ත කොටස් විතරයි තාම දන්නේ. ඒ නිසා අපි අර හැම කියන්න හොඳ නෑ. මේ රටවල් ටිකේ නම් ටික දැනගත්තයි කියලා රට ගැන දන්නවයි කියලා ඒ පූර්ණ අවබෝධයක් තියෙනවයි කියලා කියන්න පුළුවන් කම නෑ. එසේ ඒක ඩියමු එන්න ඕන, ඒක යොමු වෙලා ඒක හොඳට තේරුම් කරගන්න ඕන මට හදන්න. අනිත්‍ය නිත්‍ය කරගන්න එපා. ඒ ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන්, ඒක තේරුම් අරගෙන ඉවර වුණා. ඔබ අනිත්‍ය නිත්‍ය කරගෙන නේද ඉන්නේ කියලා අහුවාම සරයන් හසි විමසුවා මානවකයන් ඔබ අනිත්‍ය නිට්ඨ කරගෙන නේද ඉන්නේ. කලින් කිව්වේ කැඩෙනව බිඳෙනව විනාශ වෙනවා. ඒක වෙනුවට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔබ අනිත්‍ය නිට්ඨ කරගෙන නේද ඉන්නේ කියලා. මට නම් තේරෙන්නේ නැහැ නේ. එහෙම ගතියක් තියෙනවා නේ. මේ වීදුරුව කාගේද? ඒකනේ. එතකොට බලන්න දැන් මේ නිත්‍යතාවයේ තියෙන තුන්යට තණ්ඩ කිසි කෙනෙකුටවත් මේ මටවත් මේ වීදුරුව පිළිබඳව නිත්‍යනේ. මම ඒ භාවිතා කරන්නේ වත්පම්පාණය කිරීමට පමණයි. විදුරු ගැනීමට නෙමෙයි. රහතන් වහන්සේලා ලෝකේ අසුරු කරනවා වගේ. ඈ පරිහරණය පමණයි උපාදානය නෑ. අවයි තින් විදුරු පූජා කරන්න අදහසක් තිබුණොත් එහෙම ඉවරයි. නේද? ඉතින් ඒ නිසා දැන් මේ නිත්‍යතාවය. දැන් මේ ඉඩම කාකිද? ඒකත් මගේ. අනිත් කිසි කෙනෙකුට එන්නේ නෑ මේක ෆීල් වෙන්නේ. මේක මගේ ඉඩම හරි මේ කියලා. ඈ මේක හොඳට දැනෙන්නේ එතුමියටම තමයි. එතකොට අනිත් පින්නතුන්ටත් ඒ ඇත්තන්ගේ නිවස් ගෙවල් දොරවල් ආදී තමයි මගේ ඉඩම හැටියට දැනෙන්නේ. මොකක්ද මේ මනසට වෙලා තියෙන්නේ? අහලා බලන්න ඕන. මේ ඉඩම මගේ කියලා හිතාගෙන ඔබ හැමදෙනාම අහලා බලන්න. ඔබ ඔබගේ නිවාස මතක් කරගන්න. ඔබ ඔබගේ ගෙවල් තියෙනවනේ. ඒ හැමෝම මතක් කරගන්න. මේ මං ඉන්න මේ ඉඩම භූමිය, මේ ඉඩම මගේ කියලා හිතාගෙන මේ මහා පොළොවේ ඉපදිනා. මේ මගේ ඉඩමයිම කියලා හිතාගෙන නඩු කියාගෙන එන කොටාගෙන යුද්ධ කරගෙන ප්‍රශ්න කරගෙන දෙඩි උපාදානයෙන් ආසත්ත භාවයෙන් ජීවත් වෙලා මිය ගියපු මිනිස් සංඛ්‍යාව කොච්චරද? මේ ඉඩම් කොටසම මේ පර්චස් 10 මේ 20 මේ 40 මේ අක්කර භාගී මේක මගේමයි කියලා හිතාගෙන මේ ඉඩමම මිය ගියපු මිනිස් සංඛ්‍යාව කොපමණද කියලා හිතන්න. මේ කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලම මං හිතන ඔය මේ ඉඩමම මිය ගියපු මිනිස් සංඛ්‍යාව ලංකාවේ ජනගහනයට වඩා වැඩි කියන්නේ අපෝසන්ද බුදුහාමුදුරන් කාලේ ඉඳලා සමස්ත ලාංකික ජනගහනයට වඩා ජනගහනයක් මෙතනම ඉඳලා නැති වෙන්නේ. ඒ පුරුකේ කෙනෙක් නේද මම? මමත් ඒ මිනිස්සු වගේ වෙන්න ඕනද? මනස ගොඩාක් දේ අතහරේ. ඊළඟට අනාගතයේ මේ ඉඩම මේගේ මගේ කියලා හිතාගෙන කී දෙනෙක් නම් ජීවත් වේද? තවත් මේ ලංකාවේ ජනගහනය පවන ප්‍රමාණය මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනකම් ඊටත් එහාට යනකම් මේගේ ඊටත් වැඩි ප්‍රමාණයක් විතර මගේ ඉඩමේ මගේ ඉඩමේ කියලා කියන. මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ මනසට මේක නෙවෙයි ද අවිජ්ජා පත්‍ය සංඛාරා. මේ සංස්කාර හදාගන්නේ අපි අවිද්‍යාත්මක බලන්න විද්‍යාව පහල කරගන්නකොට හිතෙනවා මොකද්ද මේ මම මේ ඇති කරගන්න චින්තනය, මොකද්ද මේ ඇති කරගන්න උපාදානය කියලා හිතට හොඳට පේන ප්‍රත්‍යක්ෂව පේන පේනකොට මොකද වෙන්නේ? අර හිතෙන් ඒක හෝස් ගාලා දුරු වෙලා යනවා, අතු ගෑවිලා යනවා. උදාහරණයක් වශයෙන් කවුරු හරි බෙල් කරනවා. බෙල් කරනකොට මෙතනින් එබිලා බලනවා. අපිට එකපාරට පේන මනි බඩුගාරයෙක් වගේ කණ්ණාඩි දෙක නැතුව ඇවිල්ලා මොකෝ අපිට මුකුත් ඕනේ නැ යන්න යන්න යන්න කියන කවුරු හරි ඇවිල්ලා කියන නෑ නෑ අම්මා මම මේ බෑනා බෑනා ආ පුතේ මට හොයාගන්න බැරි වුණා පොඩ්ඩක් ඉන්න කණ්ණාඩි දෙකත් නෑනේ ඒකනේ දැකීම තුලින් අපිට ඇති වෙන පිරිසුදු බවක් ඒකට කියන දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය කියන්නේ ඒ වගේම අපි කල්පනා කරන ආකාරය පිළිබඳව අපිට පිරිසුදු වීමක් ඇති වෙනවා. එවනම් අවිද්‍යාව ඇති තැන වැරදි වැටහින් වැරදි සංවේගය ඇති වෙනවා. විද්‍යාව පහළ වෙනවත් එක්ක මෙතනින් අපිට විද්‍යාව පහළ වෙලා හනිකදුවල ගිහිල්ලා මේ අපේ පුතා නේද, මේ බෑන නේද, මේ මේ අයියා නේද, මල්ලි නේද කියලා අපි දෙට බොහොම ආදරෙන් කැඳවගෙන එනවා. මේ යන්න යන්න කියලා ලෝකෙ එක්කෙනා නේ. ඔකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන් නේද? එන කෙනෙක් ඇවිල්ලා මෙහෙමයි කියලා රැවටෙන්නත් පුළුවන්. එතකොට පේනවා මේ මනසේ ස්වභාවය තමයි රැවටෙන ස්වභාවය. ඉතින් ඒකට කරන්න තියෙන එකම විසඳුම තමයි අවබෝධය ලබා දෙන්න ඕන මනසට. සමස්තය පිළිබඳව අවබෝධය ලබන්න. මේකට යොමු දාපු නමම මනෝනේ. මන. ඇයි? මේක මවනවා. හැමතිස්සෙම මවාගත්ත මේ ඉඩම මගේ කියලා මවන් ඉන්නවා. මේ ශරීරය මගේ මමයි කියලා මවාගෙන ඉන්නවා. එහෙම නෙමෙයි. අපි හිතන්නේ මාව කොහෙද ඇйти? මාව හුලඟට ඇйти නෑ. මේ මම හදවත කියන්නේ එහෙම කතාවක්. අපේ ගැඹුරු හදවත මේ හුස්ම ගන්න එක පොඩ්ඩක්වත් හිතන්නේ යා කැමති වෙන්නේ නැහැ. මේ මාව මේ සුළඟට ඇйти කෙනෙක්. ඔන්න ඒක මතක් වෙන්නේ හුලං නැති වෙන්න වෙනකොට. ඒ කියන්නේ හුස්ම ගන්න බැරි වෙනකොට තමයි තේරෙන්නේ මම හුස්ම ගන්න කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා හුලඟට ආйти කෙනෙක් අපි. ඊට පස්සේ ජලයට ආйти කෙනෙක් අපි. මහ පොළොවට ආйти කෙනෙක් අපි. හිරුගේ උණුසුමට ආйти කෙනෙක් අපි. ඒකට අපි කියනවා සතර මහා භූතයන්ගෙන් හැදුනා කියලා අපි කියනවා. නේ? දැන් අල්ලගන්න හිතෙනවද ලෝකේ? අල්ලගන්න හිතෙන්නේ මේ විද්‍යාව පහළ වෙනකොට හිත තියෙන හැබැයි පිළිකුල් කරලා නෙමෙයි, අප්‍රිය කරලා නෙමෙයි, අමනාප වෙලා නෙමෙයි, අර ප්‍රඥාව උදා වෙනවා. මේවා මගේ නෙමෙයි, මගේ ආත්මය කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් කියලා දේශනා කරන ඕගොල්ලෝ හැමදේම දන්නවා අපි වෙනුවට. පුත්තාමත්ති ධනම්මත්ති තිභාලෝ යහඤ්ඤති. ඒ කරුණු දෙකයි අන්තර්ගත කරේ ධාතාව කියලා ඉවර කරන්න ඕන නිසා ඒ විද්‍යාව පහළ වෙනකොට හැමෙයින් ඒක දිය වෙලා යනවා. මොන වගේද දිය වෙලා යන්නේ? අයිස් කැටයක් දිය වෙලා යනවා වගේ. දැන් බලන්න කෙනෙක්ගේ ඔළුව තුවාල වෙන්න පැලෙන්න ගහන්න පුළුවන් අයිස් කැටයක් ගන්නවා. තේරෙනවද? සීතල කරන ඔළුව එහෙම මිදිලා මෙච්චර ඉත ගල් ගෙඩි වගේ වා ගෙවුත් එන තුවාල වෙනවා අයියේ. ඔය අයිස් කැටයක් අරගෙන දවසක පිඟානකට දාලා ඩිස් එකකට දාලා තියන්න අර අවුවෙන් එළියේ. හොඳ අත්දැකීමක් මේක. තියලා පැය දෙක තුනක් ගියාට පස්සේ ගිහිලා ආයි බලන්න. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් අයිස් කැටයක් දකින්න පුළුවන්. බෑ, අපිට දකින්න පුළුවන් අර ඝන භාවයේ නැතිව වතුර ගොඩක් මෘදු බවට පත් වෙලා ජලය ගොඩක්. ඊළඟට ওই ජලයත් අපි ඕම තියෙන අරනෝ පාන දවසක දවස් දෙකක් තුනක් ඕම පිඟානේ තියෙන අරනෝ. ඕ දවස් දෙක තුනක් ගිහිල්ලා බලනකොට පිඟාන විතරයි වාස්ප වෙලා. දැන් එතකොට කොහොමයිස් කැටේ අයිස් කැටය දැන් එකතු කරගෙන ඉන්න කිව්වෝ. අනේ අයිස් කැටේ නම් ආයෙ එකතු කරගෙන ඉන්න බෑ. මොකද ඒක මේ වාෂ්පයක් හැටියට ගිහිල්ලා ඉවරයි. ඒක කොහෙද දන්නේ? ඒ ජල ටික නම් ආයෙ එකතු කරගන්න බෑ. ඒකයි සෝමහාන. මේන් මේ වගේ තමයි අපේ තියෙන ගණී භවනේ වෙච්ච දෘෂ්ටිවල ස්වභාවය. මේවා අපි විද්‍යාවට විවෘත කළොත් අපිට පුළුවන්කම තියෙනවා අර අයිස් කැටයක් වගේ වාෂ්ප වෙලා අපේ මනස වල තියෙන මමංකාරය මමත්වයේ අපිට පුළුවන්කම තියෙනවා වාෂ්ප කරලා දාන්න පුළුවන්. හැමෝටම මමත්වයේ තියෙනවද නැද්ද? අපි හරි සන්තෝෂයි මැඩම් මිස් හරි ලස්සනයි හරි මේ බුද්ධිමත් ඔයාලා හරි හොඳ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන පිරිසක් එහෙම කියලා අපි අගය කරනකොට අපි කවුරුත් කැමති හරි ආසයි නැතත් ඒකේ දත්ත අපිට ළඟ නැතත් අපි එහෙම කියනකොට කැමති ලස්සන නැතත් ලස්සන කියනකොට කැමති හිනාව හරි ලස්සනයි කියනකොට කැමති ඇඳුම හරි ලස්සනයි කියනකොට කැමති ගෙදරත් ලස්සනයි කියනකොට හරි කැමති ඒක එහෙම වෙන්න ඕන. ඒ වගේම ඔබේ ප්‍රශ්නේ තියෙන එකට කැමති වුණාට කමන්නේ අනිත් එකටත් අකමැතිනේ. කතයි කියනකොට අකමැති අවලස්සනයි කියනකොට අකමැති ඌ මෝඩයි වගේ කියනකොට අකමැති ආහාර දුප්පත් කෙනෙක් කියලා කියනකොට අපි කවුරුත් කැමති නැහැ කොයිවකවත් අපි දුප්පත් කියලා පෙන්වන්නනේ. අපි හැමදේම දෙවෙනි වෙන්නේ නැති වෙන්නේ අඳින්න පළඳින්නේ දෙවෙනි වෙන්නේ නැති වෙන්න තෑග්ගක් ගෙන යන්නේ බොඩාක් දෙනෙක් ඔය දුප්පත්කම කියන එක වැහෙන්නනේ අතකලා වේගනේ නේ දුප්පත් කියලා කවුරු හරි කියනවා කැමති නැහැනේ. හරි දුප්පත් ලෝකේ යම් කෙනෙක් එක්ක ආයි අපිව ගැලපෙවහත් වඩා පෝසත් කෙනෙක් එක්ක අපි දුප්පත් ලෝකේ හැම කෙනෙක්ම තව කෙනෙකුට දුප්පත් ලෝකේ හැම කෙනෙක්ම තව කෙනෙකුට වඩා පෝසත් ඒ ලෝකේ හැටි. අපි හොඳ මහත්ය කියු කතා මේ කිට්ටුවේ ඉන්නේ මෙතන මේ ගන් සභා හන්දේ හරි ඉන්න මම හොඳට හොඳ මහත්යේ එතුමා කියන හොඳ ලස්සන කතාව මෙන්න මේ කතාවෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එතුමා ගියාලු එයාගේ 2012 අලුත්ම ජීප් එක අරගෙන ඒ වසරේම අලුත්ම ආපු ජීප් එක ඊට කලින් වසරේ ආපු ජීප් එක ඔන්න ගිහිල්ලා මෙයා 2013 දී එයා සර්විස් කරන 2012 ආපු ජීප් එක එයා අරගෙන එයා ඒක සර්විස් සෙන්ටර් එකට දාලා දැන් එයා ඉන්නවා සර්විස් වෙනකන් ඉන්න බෑටික. ඒලාක ඉන්නකොට එයාට හිතෙනවලු මේ සර්විස් සෙන්ටර් එකේම තියෙන ලොකුම වාහනේ මගේ. ඒ කියන්නේ මිල අධිකම වාහනේ මගේ වාහනේ. මගේ ජිප් එක තමයි මේකේ තියෙන ලොකුම වාහනේ කියලා හිතනවා. අය බලාගෙන ඉතින් මෙයා ඉන්න හොඳ එතන ඉන්න ලොකුම මිනිස්සෙ වගේ ඉන්නවලු ලොකුවට. ඔහොම ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට හොස් ගාලා තව එකක් ආවා. ආවේ මොකද්ද මේ බලනකොට 2013 ඔප්ෂන් එක අලුත් මේක ඇවිල්ලා. දැන් එයා කල්පනා කරගන්නවලු මට වඩා කෝටිකින් විතර වැඩි ඒක. මට වඩා කෝටිකින් විතර වැඩි ඒක. දැන් අර මේක නෑලු. මටත් මගේ ජිප් එක තමයි මෙතන හොඳම ජිප් එක. මම තමයි මෙතන ඉන්න ලොකුම එක්කෙනා කියලා හිතාගෙන දැන් ඒක නෑලු. මේ පැත්තේ තියෙනවලු පොඩි මිස්සුබිසි ජිප් එකක් පරණ එකක්. ඒක දිහා බැලුවාම යාට හිතෙනවා ඒකට වඩා මගේක ලොකුයි මගේ මම තමයි ලොකු කියලා. එහා පැත්තක බලලා මේ පැත්ත බලනවා හිතෙනවලු යාට වඩා මං ඩිංග පොඩි ඒ නිසා මගේක මං යාට වඩා පොඩි. එයා මට වඩා පිං කරපු එක්කෙනෙක් මට වඩා එයා හම්බ කරපු එක්කෙනෙක්. ඒක නිසා තමයි යාට ඒ වගේ එකක් තියෙන්නේ. දැන් එක පැත්තක් බලනකොට යාට අදිමාන්නයක් ඇති වෙනවා යාට වඩා මං ලොකුයි කියලා. අනිත් පැත්තෙන් බලනකොට හීන මානය කඩ ගන්න. දැන් ඔය වැඩි වෙන්නේ නැද්ද මේ සමාජයේ හැමතැනදීම අපිට? තවක් කෙනෙක් එක කල්පනා කරලා බලනකොට අපිට ඒ ගැන ආඩම්බරයක් සතුටක් ඇති වෙනවා. තවත් එක්කෙනෙක් එක කල්පනා කරලා බලනකොට අපිට හීන මානය ඇති වෙනවා. මේ හීන මානේ අදිමානේ හැම තිස්සෙම වෙනස් වෙවි වෙනස් වෙවි හැම තැනම අපි තුල අපිව දෝලණය කරනවා අපිව පෙළනවා. මන්ද නමන මවණම් පෙළන්නේ සාමාන්‍ය මානව සිත පෙළනවා නේද? මේ පින්නතුණු දැන් ධර්ම අවබෝධයෙන් ඉන්න නිසා එච්චරේ ඒ මෝහාන්ධකාර එක නැහැ. නමුත් පුහුදුන් හිත පුදුම විදියට පෙළනවා මේ මාන්නය, අදිමානය, හීනමානය හරියට හරියට දුක් දෙනවා. සමහරලාට මහත්යත් එක රණ්ඩු කරගන්නෙත් ඒක. ඈ සමහරලාට නෝනගේ මාන්නයට හොඳමදි, මහත්ය ඇඳලා ගියපු සූට් එක හොඳමදි නෑ. බලන්න ඇත්තට වැදගත් වෙනවට ආගියේ මගේ නම්බුවත් එක්ක ඉවරයි. ඔය විදියටයි කියේ කියලා. වෙච්ච දේවල්. ඊළඟට මේ ලෝකෙ දැන් හැමෝම පරීක්ෂණය කරන දේ තමයි ඔය සිංහල හින්දු විශ්ව ජාතිකයෙන්. ඒවා දැන් මුළු ලෝකෙම තරුණ පරපුරන් එක හොයනවා මේ කවුද, මම කවුද කියන ප්‍රශ්නේ. Who am I කියලා නේ හොයනවා මම කවුද කියලා. ඇත්තටම හැමෝම මට උත්තරයක් දෙන්න, මම කවුද? ඒ කියන්නේ මං ගැන නේ, ඔබමයි ඔබ කියන්න ඕන මම කියලා. ඔබටම ඔබ කවුද කියලා මං ඔබෙන් අහන්නම්. ස්කන්ධ පහක එකතුවක්. ඊළඟ අපේ ගුරුතුමිය කියන්න. ඒ වගේම උත්තරයක්. වෙනස් උත්තරයක් දෙන්න බලන්න. පුතඥයි ආ සතර මහා ධාතු වලින් හැදෙනවා. තව කියන්නේ අපිට දෙන දෙය කියන්නේ වැරදුනත් අපි විතරයි ඉන්නේ, හරි ගියත් අපි විතරයි ඉන්නේ. ඈ ආයතන හයක එකමුතුවක්. මම කියන්නේ හඳුන්වලා දෙන විදියනේ. ඔබ කියන්නේ කවුද කියලා ඇහුවාම, who are you කියලා ඇහුවාම මම ආයතන හයක එකතුවක්, මම සතර මහා භූතයන්ගේ එකතුවක්, නාම රූප වල එකතුවක්. Who are you? Oh, ඊට පස්සේ කවුද? නාම රූප දෙක එකතු. හොඳයි, ඒ කාරණේ මේ අපි මේ වගේ උදාහරණයකින් මතු කර ගන්න උත්සාහ කරමුකෝ. මේ උරුලෝසුගම ඔබ මේ උරුලෝසුගේ අනිත්‍යතාවයේ හැටියට දකින්නේ කුමන අවස්ථාවද? වැඩ කරන්නේ නැති වෙලාවට දකිනවා. එතකොට වැඩ කරන්නේ නැති ඔරලෝසුව. එතකොට අපි කියන එකට අනිත්‍යයි කියලා. මේ මොහොතත් අනිත්‍යයි, යන වෙලාවත් අනිත්‍යයි, ඊළඟට ඔරලෝසුව අනිත්‍යයි. අපි යම් ස්වરૂපයක් යම් මොඩලයක් හදලා අපි ඒ මොඩල එක අල්ල ගන්නවා. එහෙම අල්ලගත්තොත් ඒ මොඩලයක් හදලා මොඩල එකක් අල්ලගත්තොත් ඒකත් නිත්‍යතාවයටම වැටෙනවා. ඒකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. යා නිත්‍යතාවය කියන්නේ අංගෙසි මොඩල් එකක් හදනවා. මොඩල් එකක් කියුවාම තේරෙනවා, මම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්නේ මේක තේරෙන නිසා. ක්‍රමවේදයක් ස්වરૂපයක් හදලා ඒ මොඩල් එක අල්ලගන්න. ඊට පස්සේ එහෙම මොඩලයක් හදාගෙන ආපු කෙනෙක් කර්මානව කියලා. අනිත්‍යතාවය කියන එක්තරා මොඩලයක් අච්චුවක් හදලා යා. මේන්න මේකයි කියන්නේ. ඒක විශ්වාසය, පිළිගැනීම, උපාදානය අල්ලා ගැනීම, දැඩිව අල්ලා ගැනීම, ඔහුගේ සංකල්පයේ දෘෂ්ටිය කියලා මේ ඕනම දෙයකින් හඳුන්වා දෙන්න ඕනවා. අනිවාර්යෙන්. දැන් මේක හිතට දැනුණා නේ? ඔව් ඔව් දැන් දැනුණා. ඒක දැනුණා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කළා එහෙම දෙයක් නෙමෙයි මේ අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒක පුළුල් අර්ථයක් තියෙන දෙයක්. නිත්‍ය කරනවා කියන එකේ ස්වභාවය තමයි යම්කිසි මොඩුලයක් හදන එකම. තේරුණානේ? දැන් ඔන්න යම්කිසි ආගමක් එහෙමනේ ඒගොල්ලෝ හදාගන්න යම්කිසි මොඩුලයක් හදලා ඒගොල්ලන් මොඩුල් එකේ ඒගොල්ලෝ ඉන්නවා, ක්‍රමවේදී ඉන්නවා. ඒ වගේම යම්කිසි කරුණක් පිළිබඳව එයා හදාගන්න යම්කිසි රාමුවක්. ඊළඟට ඒ රාමුව තුල එයා ජීවත් වෙනවා. ඒක දෘෂ්ටි කියන්නේත් එහෙමයි. එයා හදාගන්න රාමුවක්. ඒකේ අපේකට කියන දෘෂ්ටි. සංකල්පේම ස්වરૂපයත් ඒක. ඒ රාමුගත ස්වභාවයක් තියෙනවා. වචනවල තියෙනෙත් රාමුව. දැන් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න මෙතෙන්ට එනවා. අපි දන්නේ ප්‍රංශේ මහත්යෙක් එනවා ප්‍රංශේ ඉඳලා. එයා දන්නේ සිංහල අකුරක්වත් දන්නේ නැහැ, සිංහල භාෂාවක් දන්නේ නැහැ. මෙතන වාඩි වෙලා මෙතන පුටි වාඩිලා උන් අහගෙන ඉන්නවා. එයාට අපි කියන එකක්වත් තේරෙනවද? ඇයි නැත්තේ? එයාට සිංහල භාෂාවේ වචනෙන් වචනේ හදපු රාමු නැහැ. දැන් ඔබට මේ කියන දේවල් තේරෙනවා. ඇයි? තේරෙනවා කියන එකට ඔබ ළඟ තියෙනවා රාමුව. වා කියන කොට තියෙනවා රාමුව. රාමුව කියන කොටත් රාමුවක් තියෙනවා. එතකොට වචන ඔස්සේ තියෙන රාමුව. හරි වැදගත්. දැන් බලන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මේක මේ විදියට දැක්කා. ඒ කොටු කළ එක කොටසක්. ඒ තමයි දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සති සමාධි කියන කොටස මම කොටු කළා. මේ සම්මා කියන කොටස මේ නිදහස්ව තියලා තියෙනවා. හරියට ඉහළට ඉඳලා පහළට ලියාගෙන ඇවිල්ලා හරියට මැදින් පහළට ඉරක් අරගෙන ආවහම කොටස් දෙකකට බෙදෙනවා. බෙදුනට පස්සේ එක පැත්තක වචනේ එකමයි. සම්මා සම්මා සම්මා සම්මා සම්මා සම්මා සම්මා. නිරෝධෝ නිරෝධෝ කියනා වගේ තමයි. පටිච්චසමුප්පාදයේදී නිරෝධෝ නිරෝධෝ කියන වචනේ පාවිච්චි කරනවා. මෙතෙන්දී සම්මා සම්මා කියන මේ සම්මා කියන ගුණෙත් නිරෝධෝ කියන ගුණෙත් තියෙන එක හා සමාන අර්ථ දෙන්නේ. මේ නිරෝධතාවයටම තමයි මේ සම්මා කියන්නේ. විමුක්ති කියන්නේත් ඒ සම්මා කියන ගුණයටමයි. එක පැත්තක තියෙනවා දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සති සමාධි. මේ ලෞකික වශයෙන් පවතිනා වූ අංගාට. ලෞකික වශයෙන් සමාධි තියෙනවනේ. ලෞකික වශයෙන් සති තියෙනවා. ඉතින් මේ ලෞකික වශයෙන් තියෙන කොටස මම කොටු කළා. ඒ ටික හරි පටුයි. ඒ වගේම කොටුයි. සීමා සහිතයිනේ. ඉතින් අපි ළඟ තියෙන ටික සහ නැති ටික අඳුන ගන්නවා. අපි ළඟ දිට්ටි තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් මේක සම්මා දිට්ටි වශයෙන් ඇති කර ගන්න ඕන. ඊළඟට ඔව් සම්මා දිට්ටි වුණාට පස්සේ දිට්ටි එතන තියෙනවද? අදට මතක තියාගන්න. දිට්ටි එතන තියෙනවා නම් එතන සම්මා දිට්ටි නෑ. දිට්ටි කියන එක අර නිත්‍ය කියන එකේම තමයි. නිත්‍ය වෙනවද යමක්? එතන දිට්ටි. මොකද මං කෙටියෙන් ඒක තෝරන්න නැත්නම් අයි මම ඒකට සම්බන්ධ කරලා ඒක තෝරන්න උත්සාහ කරේ. ඒක නැත්නම් මේකට වෙනවම ගන්න වෙනවා. රටකට බැස වගේ තමයි. ඈ? දිට්ටි කියන්නේ නිත්‍ය කියන වගේ දෙයක් තමයි. නිත්‍ය කරන දන තියෙන ඉතින් දිට්ටි නෙමෙයි. දිට්ටි නේතෝ නිත්‍ය කරනවා. දැන් බලන්න මේ ඉඩම මගේ ඇඟ ඇතුලේ නෑ දිෂ්ටියක්. මේක මගේ ඉඩම කියලා. මේ දිෂ්ටිය තියෙන්නේ නෑ, දිෂ්ටියක් නෑනේ. ඒක හොඳයි. දිෂ්ටියක් තියෙනවා. ඊළඟට එහෙමයි. ඒ දැන් එක එක දෘෂ්ටි කරනවා. ඕනම කෙනෙක් කියම දැන් හාමුදුරන්ට උනත් පුළුවන් දෘෂ්ටි කරගන්න මේක මගේ පාංශල කියලා දෘෂ්ටි කරගන්න පුළුවන්. ඒක දෘෂ්ටිය. එයා තුල ඇති කරගන්න යම් අමූලික ශ්‍රද්ධාව පදනම් කරගත ඇති වෙන දෙයක් නේ. අවිජ්ජාපච්ච සංඛාරා වෙලා පවතින දෙයක් ඒක දෘෂ්ටියක්. ආගමික දෘෂ්ටිය, සංස්කෘතික දෘෂ්ටිය. ඊට පස්සේ දෘෂ්ටි ඇති වුණාට පස්සේ දෘෂ්ටියේ ස්වરૂපයෙන්ම තමයි ආ බලන්න පටන් ගන්න. උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. 12න් පස්සේ ආහාර ගැනීම වරදක් කියන දෘෂ්ටියක් අපිට තියෙනවද නැද්ද? මේ සිල් ගත්තායි තියෙනවා. නමුත් ලෝකේ කොයිව හරි වෙන සංස්කෘතියක හරි කවුරු හරි එහෙම තියෙනවද? එහෙම එකක් නැහැ. එහම ඇත්ත ඇති අන්තීර්ථකයෝ හරි මේ ඉන්න ආගම්වල ඇති. නමුත් සමස්තයක් ඇරෙන්න ලෝකේ නැහැනේ. ආහාර වලස්සක කැමති වෙලා ගොන වෙලා ගන්නවනේ. හරිද? මේ අනිත් ආගම්වල පාදස්ලා පූසාරිලා කැමති වෙලා ඕන වෙලා ආහාර ගන්නවනේ. දැන් බලන්න දිට්ඨියක් දානවා. දිට්ඨිය දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒක සමග ඇලෙනවා ගැටෙනවා. ඒ දෘෂ්ටිය සමග හරියට ඒ දෘෂ්ටියට අනුකූල නොවේද ගැටුණා. ඒ කියන්නේ හවස තුනට කඩල පැකට් එකක් කනවා දැක්කොත් හාමුදුරු ගැටුණා. ඇයි? දෘෂ්ටියක් මේ හිර වෙලා තියෙන්නේ මගේ දෘෂ්ටියට ගැලපෙන්නේ නැහැ. ඒක අරගොල්ලන්ටත් එහෙමයි. හරක් නිදහස් කරන්න කියලා දැම්මොත් එයා දෘෂ්ටියෙන් හරක් නිදහස් කරනවා. හරක් මරාගෙන කන්න කිව්වොත් එයා දෘෂ්ටියෙන් බොහෝ මාගමක පිළිවෙතක් වගේ ඒගොල්ලෝ කියන්නේ පින්කමක් කියලා. මල් මාලා දාලා නාවල මේව ගල්ලා හොඳ මේව ගල්ලා හරක මරනවා. අවිද්‍යා පරමම් මල. ලෝකේ තියෙන බරපතලම මල කඩය අවිද්‍යාව. පැහැදිලිද? අද විශේෂයෙන් ධර්මයේ සෙවිය යුතුයි කියන ආරම්භයට මේ එකතු කරලා දෙන්න. මම ධර්මයේ හොයාගන්න දිගටම තේරුම් ගන්න මාර්ග ටික පාගල දෙන්නම්. එතන ඉඳලා ලෑස්ති වෙන්න බණ ධර්ම ටික අහන්න. අද මේ පැය දෙක කාලය වෙන් වෙන්නේ ඒ ආරම්භය ඇති කරගන්න. කියලා දෙන්න හම්බෙන්නේ සම්පූර්ණ කියලා ඉවර කරන්න ඕනේ. නේද? මේක මහා සාගරයේ වගේ ගැඹුරු ධර්මය. ඉතින් මාගේ ධර්මයේ තියෙන සුවිශේෂත්වය තමයි මේක ප්‍රත්‍යක්ෂව කියන එක. අයි කොහොමද ගලපලා මොනවා හරි කවුරු හරි සාක්ෂියට තියලා පැනලා යන්නේ නැතිව ප්‍රත්‍යක්ෂව මටම ප්‍රත්‍යක්ෂව මමම වගකීමකින් දේශනා කරන දෙයක් මතවාදයක් නෙමෙයි. මතවාදයක් නොවුණු සම්මාදිට්ඨිය මාහට තියෙනවා. මතවාදයක් නොවු සම්මා සංකප්පය මාට තියෙනවා. මතවාදයක් නොවු සම්මා වාචාවක් මාට තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය මාට තියෙනවා. මතවාදයක් නොවු දෘෂ්ටියක් නොවු සම්මාදිට්ඨිය. දැන් අපි මේ සම්මාදිට්ඨිය කියලා ගන්න හා සමානවම තමයි අනිත් ආගමිකයෝ ඒගොල්ලන්ගේ දෘෂ්ටිය ගන්නෙ සම්මාදිට්ඨියක් කියලා. හරි දැක්ම කියලා ඒගොල්ලෝ ගන්නෙ. හරි දැක්මක් කියලා ගන්නෑ. ඒගොල්ලෝ අපේකට කියන්නේ වැරදි දැක්ම කියලා. අපි කියන්නේ ඒගොල්ලන්ගේ එකට වැරදි දැක්ම කියලා. හැබැයි එතන අපිට පෙන්වන්න තියෙන එකම දේ තමයි තවත් දෙයක් වැරදි දැක්මක් හැටියට දකින්නෙම වැරදි දැක්මක ඉන්න නිසා. අපි හරි දැක්මට ආවට පස්සේ තවත් පැත්තකට වෛර කරන්න හරි විචනය කරන්න හරි මොකක්වත් දෙයක් ඇතර නැහැ. ඒකට කරුණාව දක්වන්න දෙයක්වත් නැහැ. ඒ සමස්ත මානව ස්වභාවයේ ඉක්මවා දකින්නට පුළුවන් සුවිශේෂී දර්ශනයක්, ධර්මයක්, ඥානයක් සක්පාද කරනවා. අපිට අපේ ඥානය ලෞකික ඥානයක් නෙනේ. ඥානය කියන්නේ ලෞකික ඥානය නැත්නම් ලෝකීය ඥානය. මොනවද ලෝකීය ඥානය කියන්නේ? අසකනාසේ දිව ශරීරයේ හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි ආකල්ප ගැනීම. ඒකට කියන ලෞකික ඥානයි. ලෞකික ඥානයි. ලෝකෝත්තර ඥානයක් තමයි බුද්ධ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරන්ට පිහිටියේ. එයිමනම් දැන් ලෞකික ඥානය කියන්නේ මේ ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා වූ දැනුම නම් ලෝකෝත්තර ඥානය anu කවරක්ද? ඔබට පිළිතුරක් ලබා ගන්න ඒ පිළිතුරක් අරගෙන ඒ පිළිතුර මට කියන්න. මම දකින විදිය මේකයි කියලා කියන්නේ. එතකොට මට ඒක නිවැරදි කරන්න පුළුවන්. ප්‍රශ්න පැහැදිලි කරගමු. ලෞකික ඥානය, එහෙම නැත්නම් ලෞකික ඥානය යනු ඒක සැකසී තිබෙන්නේ ඇසින් දැනුම ලබා ගැනීමෙන්, කනෙන් දැනුම ලබා ගැනීමෙන්, නේ, නාසයෙන්, දිවෙන්, ඒ වගේම ශරීරයෙන් සහ ඒ ඉන්ද්‍රයන් පහම කැටි කරලා තව ඕනම් අනලා මේක හදන්න පුළුවන් මනෝමය වශයෙන් දැනුම හදලා නව චින්තනයන් ගොඩනගන්න පුළුවන්. ඒ විදිහේ හය දොරටුවකින් තමයි මේ දැනුම පිරෙලා තියෙන්නේ. ඒකට කියනවා ලෞකික ඥානය කියලා. ඊළඟට මගේ දෙවෙනි ප්‍රශ්නය හැටියට වාදනය වුණේ ලෝකෝත්තර ඥානය anu කවරක්ද? ලෝකෝත්තර ඥානයේ anu කවරක්ද? මේක දන්නව අර වචන වලට පෙරලෙන්නේ නැති කම තියෙන අපි ගුරු මනුරු මේක උගන්වලා තියෙනවා නේද? ඇසේ නිරෝධය, කනේ නිරෝධය, නාසයේ නිරෝධය, දිවේ නිරෝධය, ශරීරයේ නිරෝධය, මනේ නිරෝධය, එහෙම නැත්නම් අපි කියන ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ස්වභාවය තමයි ලෝකෝත්තර ඥානය කියලා කියන්නේ. ලෝකෝත්තර ඥානය සෑදී තියෙන්නේ සංස්කාර වලින් නෙමෙයි. නමුත් ලෞකික ඥානය සෑදී තිබෙන්නේ සංස්කාර වලින්. උපාදාන ස්කන්ධය ලෞකික ඥානය සෑදී තියෙන්නේ උපාදාන ස්කන්ධේ පදනම් කරගෙන. නමුත් ලෝකෝත්තර ඥානය සෑදෙන්නේ උපාදාන ස්කන්ධේ පදනම් කරගෙන නෙමෙයි. මොකද උපාදාන ස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ප්‍රධාන මනෝ ක්‍රියාකාරීත්වය ඇති කරන ප්‍රධාන සාධක පහ. ඒක තමයි ප්‍රභේදන දිනන ප්‍රධාන සාධක පහ. ඒකට කැටිගල්ල කියන්න බෑ. නේද? අපි ත්‍රිලක්ෂණේ වගේ ගන්නකොට අනිත්‍ය දුක්ඛ අනාත්මකේ ගන්නකොට මේවා ඊටාම අර හරියට මේක ඕස්ට්‍රේලියාව, මේක ලංකාව, මේක ඇමරිකාව කිව්වා වගේ තමයි. අපි ප්‍රධාන මේ කොටසක් වෙන්නන්නේ මෙහෙම ලොකු මේ දූපත වෙන්නන්නේ මේකට බහැලා බලන්න ඕන මේකේ තියෙන වට පිටාව ඔච්චරද කියලා. ඈ ශාල පරිසරයක් ඒකේ තියෙනවා. දැන් අපි උත්සාහ කරන්නේ අර දැනුමින් මොනවා හරි සාකච්ඡා කරන්න නෙමෙයි, ටිකක් මේක බරපතල වෙලා තියෙන එකයි. හැබැයි දැනුමින් සාකච්ඡා කරන්න ගියා නම් එහෙම සාකච්ඡා කරන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව මේ පිනතුන් හැමදාම රේඩියෝ වලින් බණහන සහ ධර්මයේ ළමයින්ට කියාදෙන තෙසක්. දැන් මේක අපි ආත්ම සංවේදීව ප්‍රත්‍යක්ෂව තේරුම් ගනිමින් සාකච්ඡා කරන්න යනතර තමයි අපි සිටින්නේ. ඒ හැම මොහොතකම මේ විදර්ශනා කරන හැම මොහොතකම පියවරක් ඉස්සරහට එනවා. අපි ඒ පියවරක් ප්‍රබුද්ධ වෙනවා. එහෙම නැත්නම් බුද්ධ සරණං ගච්ඡාම වෙනවා. බුදුහාමුදුරුවෝ මග ගියා වෙන හැම මොහොතකම. ධර්මය ගැන කල්පනා කරනකොට ඒ තුලින් අපේ තියෙන අනවබෝධයන් දුර වෙලා දිය වෙලා යනකොට අවබෝධය කියන එක අපි තුල ප්‍රකට වෙන්න පටන් ගන්නවා. උත්තරේ ලැබුණද නැහැ? ඔව්, දැන් අපේ මේ බෞද්ධ පිරිසත් ධර්මය ඇත්තටම ඇහෙන්න පටන් ගන්නේ මේ ලෝකෝත්තර ඥානයට පිවිසියහම. තෝ ලෞකිකත්වයේ ඉන්න කිසි කෙනෙකුට ධර්මයේ ඇහිලා නැහැ. හරියට හමුනනම් ලෝකෝත්තරත්වයට පත් වෙලා. මේකන වැඩේ තියෙන්නේ. ධර්මයේ කියන්න පුළුවන්කම තියෙන ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුට පමණයි. දැන් ගොඩාක් අය ඉන්නේ ඇමරිකාවට ගියේ නැතුව ඇමරිකාව ගැන මහාචාර්යවරු වෙලා ඇමරිකාව ගැන කියාගෙන ආයෙනේ. ඇමරිකාවට ගිහිල්ලා නැහැ. ඇමරිකාව පිළිබඳව මහාචාර්ය පදවියක් ලැබලා, ඉතිහාසය පිළිබඳව මහාචාර්ය පදවියක් ලැබලා මේ අයට හොඳට උගන්වනවා ඇමරිකාව ඉතිහාසය පිළිබඳව යම් ගුරුවරයෙක්. ටික වෙලාවක් ඉඳලා සර් ඇමරිකාවට කීපාරක් විතර ගිහිල්ලා තියෙනවා. අනේ දරුවෝ එක පාරක්වත් නැහැ තාම. පුදුම වැඩක් නේ සර් ගියා වගේ නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයක ලස්සනට බුදුහාමුදුරුවෝ මේ විදිහට දේශනා කළා. කපු මහත්තයෙක් කෙනෙක් කාලේ හිටියනේ මගුල් කපුව හිටියනේ. කපුවෙක් ඇවිල්ලා කියනවා මලමාලයට මලමාලියක් ගැන බොහෝම උජාරුවේ. මලමාලි මේ වගේ ලස්සනයි. මලමාලෙට මෙච්චර දීපල තියෙනවා. මලමාලෙට මෙච්චර ලස්සන ගෙයක් තියෙනවා. ඈ මලමාලෙගේ හැඩරෝ කොහොම ඉති වර්ණනා කරන්න දින දේවල් ඔය කපුව කියනවා ඇදිනේ. කිව්වට පස්සේ ටික වෙලාවක් මේ මලමාලේ හොඳින් හොඳයි හොඳයි කිය හහහ ඉඳලා ඒ කපුමත් කියන්නේ මලමාලේ ගෙදර නැහැ. ගියේ නැහැ. මලමාලි දැක්කද? නැහැ. තාම දැක්කේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අහන ඔබ විශ්වාසයි මලමාලේ විශ්වාස කරයිද කියලා අහනවා. අන්න ඒක අපිට හරියට ධර්මය අර ඇමරිකාවට ගිහපු කෙනාගෙන් අහුන්නේ. තේරුණාද? චුට්ටක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඊට පස්සේ චාරිත්‍ර රටාවක් තියෙනවා සංස්කෘතියේ. ඒ සංස්කෘතියේ චාරිත්‍ර රටාව විශ්ත වීම සඳහා බණ කියනවා කියලා චාරිත්‍රයක් තියෙනවා. ඒක කරගීම සඳහා යම් තැනක ට්‍රේනින් ක්ලාසස් තියෙනවා. ඒවට යනවා, ට්‍රේනින් වෙනවා. ට්‍රේන් වෙලා ඇවිල්ලා දේශනා කරනවා. එතකොට ඒවා අයිති වෙන්නේ ප්‍රත්‍යක්ෂ වූ ගැඹුරු සිද්ධාන්තයක් කරා යන දෙයක් හැටියට නෙමෙයි, සංස්කෘතික යම් පිළිවෙතක් ඉෂ්ට කරන මට්ටමකට පමණයි. ඉතින් අපි ඊට එහා ගියපු වැඩ පිළිවෙලක් අපිට අවශ්‍යයි අපේ ධර්ම අවබෝධය වඩා සංවර්ධනය කරගන්න. එනි තත්වයකට අපි අවතීර්ණය වෙන්න ඕන. මේක තේරෙන්නේ නැති කියලා අපිට යම් බුද්ධිමය ස්වභාවයක් අපිට දැනුම් දුන්නොත් අපි කරන්න ඕන මොකක්ද? තවත් තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕන. චර්ණානේ අපිට මග වැරදුණයි කියලා තේරුම් ගියාම ඕන පාරක යද්දින් කියලා කොහේ හරි පාරක් අපි යන්නේ. කොහොම හරි මග තේරුම් ගන්න අපි උත්සාහ කරන එක්කෙනෙක්ගෙන් නෙමෙයි 10 දෙනෙක්ගෙන් හරි අහලා නේ කොහොම හරි විදියකින් මේ මග මාර්ගයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ වගේ ඔබට තේරෙන්නේ නැති ස්වභාවයක් මම්මුලා වූ ස්වභාවයක් ඇති වුණොත් තව තවත් අහුන්කම් දෙමින් තව තවත් ධර්ම සාකච්ඡා කරමින් සැකයෙන් දුරු කරගනිමින් ධර්මයේ ප්‍රගුණ කරන්න ඕන, ප්‍රකට කරන්න ඕන. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ හැම සූත්‍රයක්ම නිවන් දැකීම පිණිස උපකාරක වෙන භාවනාවක්. තේරුණානි? විදර්ශනාව විදර්ශනා භාවනාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ හැම සූත්‍රයක්ම. ඇයි මම එහෙම කියන්නේ කියලා කවුරු හරි අහුවොත් මෙන්න මේකයි මට තියෙන එක සාක්ෂිය. ওই හැම සූත්‍රයක් යටින්ම ලියලා තියෙනවා මේ දේශනාව ඇසීමේ මේ පූජ්‍යලයා මාර්ගඵලයේ වලට අරියත්වයට පත් වුණා කියලා. අන්නේ සාධකේ පදනම් කරගෙන තමයි මම කියන්නේ හැම සූත්‍රයක්ම භාවනාවක් කියලා. මන් දන්නේ මාව නෙවරදි කරන්නේ නැහැ. ඒක එහෙම නෙමෙයි කියලා. ඒක එහෙම තමයි. ධම්මපදේ හැම ගාථාවක්ම කර්මස්ථානය භාවනාව උපදේශය. ඇයි එහෙම කියන්නේ? ඒ හැම ගාථාවකම යටින් තියෙනවා මේ අය සෝවාන් වුණා, සකදාගාමී වුණා, අරහත් වුණා. එහෙම නැත්නම් මාර්ගයට පිළිපන්න කියලා හරි තියෙනවා. විවිධ අවස්ථාවන් වලට එක එක්කෙනාගේ එකම ධර්මයේ දේශනා කරන්නේ, එකම ධර්මයේ දේශනා කරද්දී එක්කෙනෙක් මාර්ගයට පිළිපන්නව, තව එක්කෙනෙක් මාර්ග ඵලයකට පිළිපන්න වෙනව, තව එක්කෙනෙක් සබුදාගාමී වෙනව, තව එක්කෙනෙක් අනාගාමී වෙනව, තව එක්කෙනෙක් අරහත් වෙනව. ආන්න ප්‍රඥාව අනුව ඒක සරලයි. දැන් අපි ගණිතයේ විෂය ගන්නවා කියමුකෝ. පන්ති ළමයි ටික අරන් බලන්න. එක්කෙනෙක් 100ට 100ක් ගණිතය හරියටම හරි. තව එක්කෙනෙක් එකක් දෙකක් වැරදි. විභාගයක්ද? එකම විභාග පේපර් එක දෙන්නේ ඔක්කොටම. එක්කෙනෙක්ගේ 100ට 100ක් හරි. තව එක්කෙනෙක් 100ට 80ක් හරි. තව එක්කෙනෙක් 175ක් හරි. තව එක්කෙනෙක් 150යි. තව එක්කෙනෙක් 120යි. තව එක්කෙනෙක් පොෂ්මුකුත් මනේ. ලොස්සල. ඉතින් ඒ වගේ එහෙම තමයි සාසන ධර්මයේ. එකම පේපර් එක දෙන්නේ ඒ පේපර් එකේ යන්න පුළුවන්. එයාගේ බුද්ධි මට්ටම අනුව තමයි යන්නේ. ගමහරා දුණෝ වගේ තමයි. හැමෝටම එක දුර. එකපාර. ශක්තියට අනුව තමයි යා ඒක ජයග්‍රහණය තමයි. ඒ නිසා මෙතන දේශකයාගේම තියෙන හපංකම නෙවෙයි මෙතන තියෙන්නේ මොකද්ද? පුජ්‍යලයාගේ සංසාරික පින වාසනාව අවබෝධය. ඔව් ඈ ඔව් සෝ සසර පුරුද්ද පෙර අහලා පෙර ධර්මයේ අහලා පෙර ඥානනය කරගෙන හිටියොත් දැන් අද මේ ධර්මයේ ඥානය ප්‍රකට කරනවා කියන්නේ කවදාවත් අපත යන්නේ නැහැ නේ? මෛත්‍රී බුදුහාමුදුරු හරි හම්බෙච්ච කාලෙකදී ඕ අර මේ ඇති කරගත්තේ මේ ස්වභාවය මේ මානසික සංසාරික පුරුද්දට එකතු වෙලා තිබිලා එකමතු වෙනවා. මේ හැම දෙනාම ඉන්නේ මේ ආත්මයේ ගති පුරුදු වලින් නෙමෙයි. සංසාරික ගත පුරුදු සමග. එහෙමනම් ඉතින් එක පාසලේ යන අය එක වගේ වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. එක පවුලේ අය එක වගේ වෙන්න ඕනේ. ඒක බත් හැලීනේ කන්නේ. එක වගේ වෙන්නේ නැහැ. එක පන්සලේ ඉන්න හාමුදුරු එක වගේ වෙන්න ඕනේ. එක වගේ වෙන්නේ නැහැ. එක රටේ ඉන්න මිනිස්සු එක වගේ වෙන්න ඕනේ. එක වගේ වෙන්නේ නැහැ. ඒකට හේතුව සංසාරික ගති පුරුදුයි සමාජ සංස්කෘතික සාවට පිටාවෙන් ඇති වෙන දේවලු මේ සියල්ලම එකතු කරමින් යන්නේ. ඉතින් මේ අතර ඉන්නවා අඳුරේ ඉඳලා ආලෝකයට එන පිරිසක්, ආලෝකයේ ඉඳලා අඳුරට යන පිරිසක්, අඳුරේ ඉඳලා අඳුරටම යන පිරිසක් ඇති වෙනවා. ඒක වෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ සහ පාප මිත්‍රත්වයේ මත. කල්යාණ මිත්‍රත්වයේ තිබුණොත් අඳුරේ හිටියොත් ආලෝකයට එන්න පුළුවන්. ආලෝකයේ සිටියොත් ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන්න පුළුවන්. පැහැදිලිනේ? දැන් තේරෙනව නේද අපි මීට වඩා ගැඹුරෙන් දැන් ධර්මයේ දිහා බලන්න ඕන. අපි තේරුම් ගත්තයි කියලා කිව්වට අපි නිකන් අර ප්‍රධාන සාධකයක් හැටියට මේක එංගලන්තේ, මේක ඕස්ට්‍රේලියාව, මේක රුසියාව කියලා අර නිකන් ලෝක බෝලෙන් මේ පැන්සලෙන් පෙන්නෝ වගේ තමයි මේ අපි මේ ආජස්ඨාග මාර්ගපටිච්චසමුප්පාදේ ඈ ධම්මපදී ගාථා ඈ 423ක් අපි ඉගෙනගෙන තියෙන්නේ. දෙවොලේ ඒක ඒ තුල බැසගත්තාම මොනතරම් දැන් අපි බාහ්‍ය දාරු චීවර තකියපු ගාතාව හැමදාම බණවලට කියන. එයා රහත් වුණා අපි රහත් වෙන්නේ නැහැ. එහෙකනේ. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන මේ ධාරු චීවර තේරුම් ගත්ත එකද මේ අපි තේරුම් ගන්නන්නේ. මම කියන්නේ නැහැ කියලා. ඒකම අපිත් ඒ විදිහට තේරුම් ගත්තා නම් මගේ අදහස අපිත් රහත් වෙලා එහෙම නැත්තම් මාර්ගඵලයකට හරිපත් වෙනවා. ඔව්. ඒක තමයි කියන්නේ අපි පොඩි දෙයක් කොයිවෙන් හරි දෙයක් වැරදුනොත් එහෙම ඒකේ ඒ නිසි ප්‍රයෝජනේ ගන්න බෑ. රෙදි මහන මැසිමක මුළු මැසිමම හරියට තියෙනවා. වැඩි වටිනාකමක් නැහැ රුපියල් 5ක් 10ක් 15ක් වෙන ඉදි කාට නැති වෙනවා. මහන්න බෑ. සම්පූර්ණයෙන් ඉවරයි. මේ වාහනයක් උනත් එහෙමයි. ඔක්කොම ටයර් රෝද ඔක්කොම තියෙන. වැඩි නේ මේ රුපියල් 15ක් 20ක් විතර වෙන්න මේ ඇතුලේ තියෙන වැඩි මේ ඊට වැඩි මිල ඇති දැන් ප්ලග් එකක්. කොහොම පත්තු වෙන්නේ නැතුව කියෝ? එක දැනක හිර වුණොත් ඕන් ගැටලුව. එහෙමත් නැත්නම් ওই පැට්‍රල් ගවන් කරන්නා වූ චූරු බටේක රෝඩු කෑල්ලක් හිර වෙනවා. අර ඔක්කොම කෑලි බෑලි ඔක්කොම තියෙනවා. එක දැනක චුට්ටි රොඩ්ඩා. ඒ කියන්නේ ඒක ඇහැට පේන්නේත් නැහැ. පොඩි දැනක මේ රොඩ්ඩක් හිර වෙනවා. ඊට පස්සේ මොකද? වාහන ස්ටාර්ට් වෙන්නේ. ඒක කියන්නේ සම්ස්ත වාහනෙම ප්‍රයෝජනයක් දැන් ගන්න බෑ අපිට. ගොටාය කරේ තියන් යන්නේ. රෝදති මොකට කරේ තියන්නේ? වාහනේ කරේ තියන් යන්නේ. අන්න මතක තියාගන්න මුළු ධර්මයේම අපි දේරුම් ගත්තත් එක තැනක පොඩි අඩුවක් තිබුණොත් ඔක්කොම ටික හරි ප්‍රයෝජනෙ ගන්න බෑ. අන්න ඒකයි හොයන්න ඕන. ඒකින් මම අදහස් කරේ මොකද්ද දන්නවද? අපි මේ ඔක්කොම ටික තිබුණට එක දණකින් මොන හරි දෙයක් අඩුවක් වුණාම එතනින් එහාට ගමන් කරන්නේ නැහැ කියන එක. ඒ නිසා කිසිම තැනක පොඩ්ඩක්වත් අඩුවක් තියන්න බෑ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳ වචනයක් පාවිච්චි කරා. අශේෂ විරාග නිරෝධෝ. ඒ කියන්නේ මේකේ ශේෂයක්වත් පොඩ්ඩක්වත් අඩුවක් වෙන්න බෑ. ඒ කියන්නේ එක ශේෂයක අල්පනිති තුඩක පමණ චූටි තැනක වැරද්දක් හරි අපේ ඥානනේ හසුරවන විදියෙන් වරදක් සිදු වූහොත් එතන ඉඳලා වාහනේ දුවන්නේ නෑ. අන්න ඒක නිවැරදි කරගන්නයි මේ අපි කතා කරන්නේ. අන්න ඒක තමයි සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රාසුරු සද්ධර්ම ශ්‍රවණය. ඒක තමයි මේ වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. අපි මම පෞද්ගලිකව මම මේ රටේ හැම ආරණ්‍යකම වගේ වැඩම කරමින් ධර්මය හොයන්න මහාන වෙච්ච කෙනෙක්. මට තිබුණේ මට සමහර අය ඉල්ල සාසන ප්‍රතිලාභේ ලැබලා සාසනේ ඉතින් දාන ටික හම්බ වෙනවා පරිත්‍යාග හම්බ වෙනවා ඉතින් විභාග ටිකක් හරි මෙහෙ කළා ඉතින් මොනවා හරි රස්සාවක් හරි මොනවා හරි කරන අරමුණකට එන අයත් ඉන්නවනේ මහාන වෙන අය. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක නෙමෙයි අපි මම කුඩා කාලේම අවුරුදු 12 දී මහාන වුණා. ඊට පස්සේ මම වෙනස් වෙලා භාවනා මධ්‍යස්ථාන එක මහාන වෙලා මේ මේ කටයුතු මේ සසයන්නාවේ මේ රස්සාව කරන්න නෙවෙයි. මට හම්බ වෙනවද ලංකාවේ යම් තැනකද කියන්නේ අහවල් කෙනා සෝවාන් අහවල් කෙනා අරියහත් අහවල් කෙනා මාර්ගඵලලාභී අහවල් කෙනා අනාගාමී කියලා මම කිසිදු සැකයක් නැතුව යනවා ඒ හොයාගෙන ඒ තැන්වලට. ගිහිල්ලා ඒගොල්ලන්ට අහුන්කම් දෙනවා. ඒගොල්ලෝ කියන දේ ප්‍රගුණ කරනවා ප්‍රකට කරනවා. සිද්ධාර්ථ කුමාරයාගේ තිබුණු චරිතය උපතිස්ස කෝලිත ළඟ තිබුණු චරිතය නිල හරි වේවා වැරදි වේවා ඒවා ප්‍රකට කළ අත්දැකීමෙන්ම අඩුවක් තියෙන නම් ඒ අඩුව එහෙම තීදි හරි දේ හොයාගෙන යනවා. එහෙම සුවාගෙන සුවාගෙන සුවාගෙන යන ගමනේ හරියට අර පංචිගාවත්තේ හැමතැනම ඇවිදලා එක කඩේකින් එක එක කෑල්ල අරගෙන කොහොම හරි වාහනේට අවශ්‍ය කරන කැලේ ටික ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා එක තැනක දියලා වඩු මඩුවක දියලා ගරාජ් එක දියලා වාහනේ හදා ගන්නවා නේද? ලයිට් සෙට් එක ගත්තේ එක කඩේකින් ඈ ප්ලග් සෙට් එක ගත්තේ තව කඩේකින් ඈ ටයර් සෙට් එක රිම් සෙට් එක ගත්තේ තව දැනකින් කැසිය ගත්තේ තව දැනකින් බොඩිය ගත්තේ තව දැනකින් තව තැනක දියලා තමයි ඒක හයි කළේ. ඔන්න හයි කළා වුණත් කවන්නේ ගහලා බැලුවාම ස්ටාර්ට් වෙනවා ඔන්න ගියා. කැලේ වටින් ගත්තට කමන්නේ. ඉතින් මම හිතන්නේ අපි එහෙම වෙන්න ඕනේ. අපි පුටුවක් හදන්න ගියත් එහෙමනේ නේ. නේද? අපි එක අමුද්‍රව්‍යයක් ගන්නවා. එක දිහාවක තව අමුද්‍රව්‍යයක් ගන්නවා. තව තැනකින්. තව සේවයක් ගන්නවා තව තැනකින්. තවත් සේවයක් ගන්නවා ප්‍රවාහණයට කිරීම තව තැනකින්. ඒ ආදී මේ සියල්ලක එකමුතුවක් තමයි ඕනම වැඩක සාර්ථකත්වය. දැන් මේකේ හදුවාම මේකේ මෑණියෝ මේ අතිනේ හැදුවද නැහනේ. බාදුන්නේලා හදන්නේ. හදවන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවානේ. ඉතින් මේ සමූහයක්ගේ ශක්තිය තමයි මෙතන තියෙන්නේ මේ යකඩ වල. ඒ වගේ අපි හදා ගන්න ඕන. අපි ඔක්කොම ගත්ත දේවල් ප්‍රතික්ෂේප කරන්න කිසි දෙයක් නැහැ. මේ තියෙන දේවල් වල තව තවත් මේක අඩු කරලා වැඩි කරලා මේක හදා ගන්න ඕන. ලස්සන කරන්න ඕන. පිළිවෙල කරන්න ඕන. දැන් අපි ඒකට සූදානම් වෙලා ඉන්න ඕන. මේ දැන් අපි හිතමුකෝ ලොකු කුරුලෑවක් ආවම උනේ. අයියෝ මගේ මූණේ කුරුලෑවක් මිරිකන්න නම් බෑ. ඔක අයින් කරන්න බෑ කියලා ඉන්නේ නැහෙනේ. නේ? ඒ නැත්නම් ඉන්නේ කාම උනේ. ආ මගේ මූණේ හැදිච්ච ඉන්නක්. ඒක ඉතින් ඉන්නත් මගේ කරගන්න බෑ. ඉන්න අයින් කරන්න සිද්ධ වෙනවා නේ. කළු පැල්ලමක් හට ගන්නවා. ආ මගේ මූණේ හැටගත්ත කළු පැල්ලම කියලා ඒක තියා ගන්න බෑනේ. ඒක අයින් කරනවා. එතකොට මගේ ජීවිතේම උනත් හට ගන්න දුක ප්‍රශ්න ගැටලු මේක මගේ කියලා ගන්න බෑ. මේක අයින් කරන්න ඕන. එතකොට දුක කියන එක වැඩි හොයාගෙන යන්න ඕනේ නෑ. මේ සජීවීව මෙතන තියෙන දුක මොකද්ද කියලා බලන්න. මේ දැන් දැනෙන ඇතුළේ අභ්‍යන්තරයේ දැනෙන මගේ නිදන කාමරයේදී මම පෞද්ගලික වුණාම මට දැනෙන මේ දුක මොකද්ද? කාටවත් නොපෙන්නන මාහටම පෞද්ගලික වුණු මගේ සැඟවුණු දුක මොකද්ද? මා කරුණ කාලේ තේරුම් ගත්ත දෙයක් තමයි අපි රඟපානවා කියන එක. හිත ඇතුලින් ගොඩාක් ප්‍රශ්න හරේ මෙහෙ තියෙද්දි අපි එළියට හොඳට කොණ්ඩේ තියලා මේකප් එක දාලා සපත්තු දාලා කලිසම් දාලා නේ ඇඳුම් ඇඳලා එළියට බහිනවා. හිනා වෙනවා. හොඳට කතා කරනවා. ගුඩ් මෝර්නින් කරනවා. කිසි ගුඩ් එකක් නැහැ ඇතුලේ. නැහැ ගුඩ් නයිට් කියන කිසිම ගුඩ් නයිට් එකක් නැහැ. ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් කරගන්න ඕන. වර්තමාන දුක මම මේක කොහොමද දිය කර හරින්නේ, කොහොමද මම දුරු කර හරින්නේ කියලා ඉවරලා කල්පනා කරන්න ඕනේ. මේකට ධර්මයෙන් තමයි මේ පිළියම, මේ යතුරු, මේ ඖෂධය අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ධර්මයෙන් මේ ඖෂධය ලබන්න ඕනේ. දුක නැති කරන හැටි තමයි දැනගන්න ඕනේ. දුක දැන නැති කර ගන්න නම් දැන් අපි ගැටලුවක් අපි ඉස්සෙල්ලාම දැන් අපි උදාහරණයක් වශයෙන් කියමුකෝ. ඉස්සෙල්ලාම දකින්න නූල් බෝලේ තියෙනවා. ඒ නූල් බෝලේ පටලැවිලා තියෙනවා කියලා දකින්න. ඒක තමයි පටලැවීම හඳුනාගා ගැනීම. ඊට පස්සේ ආ බලන්නේ මේ පටලැවිල්ල හැදෙන්නේ කොහොමද කියලා. දැන් මොන කවුරු හරි දකිනවා මේ ජනෙල් වල හරි වේවා යම් තැනක යකඩ තියෙනවනේ නේ. යකඩ තියෙන තැනක එයා එකපාරට දගෙන මලකඩ කාලා තියෙනවා. ඒක තමයි දුක දැක්කා. ඒ වගේ තමන්ගේ ප්‍රශ්නයක් දකින්න ඕනේ. ඒක දුක දකින්නවා. ඊට පස්සේ මේ මලකඩ මතු වෙන්නේ ඇයි? කොහොමද මලකඩ මතු වෙන්නේ? මේක මලකඩ මතු වීම සඳහා ඒ පරිසරය ඇති වෙන්නේ මොකද්ද කියලා තේරුම් කරගන්න. තේරුම් කරගත්තට පස්සේ යා මොකද කරන්නේ? අර මලකඩ හැදෙන පරිසරය යා නැති කරන්න උත්සාහ කරනවා. ඒක තමයි මේක හොදට සූරලා මේකට මේ ඇන්ටිකොරොස් ගාලා හේ දාලා මේක හදා ගන්න ඕන, පේන්ට් කරන්න ඕන කියලා යා මේක වැඩ පිළිවෙලක් හදා ගන්නවා. එතකොට යා ඒකේ නිරෝධය මගට ඉස්සරහ දකින්න. මම සරල දෙයක් ගත්තේ බතු පිටින්. අධ්‍යාත්මික ඒකයි. හොඳට මේ ධර්මයේ ඔස්සේ බලන්න ඕනේ. මේක තනියම හොයන්න ගියොත් එහෙම ලෝතර බුදු කෙනෙකුට හොයාගත්තා වගේ හොයාගන්න බෑනේ. අපිට දැනුම තියෙන නිසා බොහොම ඉක්මන්නේ. දැන් අපි ආයි අර ඒ කාලේ වගේ මේ ගුවන් යානයේ මුල ඉඳලා අධ්‍යයනය කරලා ගුවන් යානයක් හදන්න ඕනේ නෑනේ. ගුවන් යාන පිළිබඳව විශේෂ ඉගෙන ගත්තාම ඊළඟ પરම්පරාවට ගුවන් යාන හදන්න ලේසි. අර පරණ වැරදිච්චේව වාද ගන්න උමනාව නෑ. දැයි අපිට බුදුහාමුදුරුව මේ දේ සියල්ලම හොයලා මෙවැරදිව අපිට ලබා දීලා තියෙන නිසා අපිට ආයි අර අනේක විද දුක් විඳගෙන හොයන්නේ නැතුව මේ වගේ මේ විදුලි පංකාවක් යට ඉඳගෙන පුටුවක වාඩි වෙලා ඉඳන් හොයන්න පුළුවන් සය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරන්නේ නැතුව. කියන්නේ මේ බඩත ගෑවහම කොඳුයට අහුවෙන්නේ නැති වෙනමත් ඒ තරම් දුකක් විඳින්න ඕනේ නැහැ. අපි මේ ධර්මානු ධර්මයේ එකතු කරගන්න ඕන කොහොමද කැඩපතක් වගේ විතරම. ඒක ඉතින් හරියටම නිවැරදිව අර ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයකින් ධර්මය අහන්න අපි පුරුදු වෙන්න ඕනේ. එමෙලතු කතන්දර වගේ මොනවා හරි සංකල්පයක් වගේ අහන්න යොමු වෙන්නේ නැතුව නිතරම ප්‍රත්‍යක්ෂතාවයත් එක්ක ගවේෂණයක් එක්ක ධර්මය අහන කෙනෙක් බවට පත් වෙන්න ඕන. නිතティම පිහිටි සීලයක් නේ අවුරුදු 20ක් විතරම තිබිලා තියෙන්නේ. ඒක පදයක් නෑ. ඒගොල්ලෝ රාත්‍රියටත් වළඳනවා, දවල්ටත් වළඳනවා, කැමති විදියට ඉන්නවා. වස්ත්‍ර ඇතුවත් නානවා, වස්ත්‍ර නැතුවත් නානවා. අර විසාකාව දැකලා නේ නේද? වස්ත්‍ර ඇතුව නාන්න වෙසිසලුවක් මේ වස්සාන කාලේ යොමු කරේ විසාකාව. ඔය ඇත්ත වගේ කාන්තාවන දැන් මෙහෙ තියෙනවා නේද? කවුරු හරි විසාකා. සුජාතාව ඉන්නේ. ඔය ඉන්නේ මේ බුද්ධ ගාලයයි ඉන්නේ ඔය කෙනා දෙන්නද? සුජාතාවක් ඉන්නේ. ඉතින් ඒ වගේ මේ ඒ එහෙම දෙයක් තියෙනවා. ඒක එහෙම තමයි. ඒක නිසායි දෘෂ්ටිගත සීලෙහි තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි දෘෂ්ටි සීලයේ දෘෂ්ටිගත වූ කෙනා, ඒ කියන වෘත සීලයක් බවට පත් වෙච්ච කෙනා ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒක යම් කෙනෙක් ළඟ කැඩෙනවා දැක්කොත් එයා ඒකට වෛර කරනවා. එහෙම නැත්නම් ඒකත් එක්ක ගැටෙනවා. ඒක නිසා තමන් මානසික පීඩනය ඇති කර ගන්නවා. අන්න සීලබ්බත පරාමාසය තියෙන ලක්ෂණ. හිස බාල ඉන්නේ සම්ප්‍රදාය නිසා, ඒ සිවුරු පොරවල ඉන්නේ සම්ප්‍රදාය නිසා. එතකොට රජ කෙනෙක්ගේ කියන සම්ප්‍රදායක් තියෙනවා ඒ රටට නේ. එතකොට සහතිකයක සම්ප්‍රදායක් තියෙනවා. ඒකට මේ දැන් අපේ රටේ වමෙන් එළවන්නේ වාහන, සමහර රටවල දකුණේ වාහන එළවන්නේ. ඒ කියන්නේ පාරේ දකුණු පැත්තෙන් ඉදිරියට ඇදෙන්නේ. සමහර අපේ රටේදී අපි වම් පැත්තෙන් තමයි ඉදිරියට ඇදෙන්නේ. එතකොට අපිට දකුණු පැත්තෙන් ජපානේ වගේ රටකට ගිහිල්ලා දකුණු පැත්තෙන් මං හිතන්නේ ජපානේ වාහන පැදවෙන්නේ. දකුණු පැත්තෙන් ඔක පදවන්න ගිහිල්ලා එහෙම වුණොත් එහෙම ලංකාවේදී එහෙම කරන්න බෑනේ. ඒ හරින් එන එක මෙහෙන් හැප්පෙනවා. එතකොට වමෙන් එළවන රටකට ගියාම වමෙන් එළවනවා, දකුණින් එළවන රටකට ගියාම දකුණින් එළවනවා. වැඩි විතරයි. මොකද හේතුව ඒක අනුගත වීම අත්‍යවශ්‍ය වෙන කාරණයක් නිසා. දැන් මේ කතාව කරගෙන යද්දී ඔබේ හදවතටම දැනෙනවා අපි කොයිබ හරි ලොකු වරද්ද ගැනීම ටිකක් ඉන්නව නේද කියලා. ඒකට දෙන්න උපදේශය තමයි අන්තර්ජාල පහසුකම් හැමෝටම වගේ තියෙනවද? අහලා අලුත් දේශන හැමදාම අපි දාන මෙතන අහනවානේ. විසාතා මහත්මිය කවුද? සුජාතා මහත්මිය අහනවා. ඒක අහන්නේ. ඈ? ඔව් හැමෝම අහන්න. ඒ වගේම සීඩිස් වලින් අහන්න. වෙබ් අඩවියකුත් තියෙනවා. ඒ වෙබ් අඩවිනුත් අහන්න සම්මා සමාධි කියලා. ඒ තුල මේ ඔබට සංවර්ධනය වෙන හැකියාව ලැබෙනවා. නැත්තම් අපේ ස්ථානයේ සහභාගී වීමෙන් තමයි ලබන්න පුළුවන්. ඒ ගෙදරට ගියාම ඒ ගෙදර හැමදාම තනම බිත්ති කුරුටු ගාලා තිබුණා පොඩි ළමේ. අපි යව ඇයි මෙහෙම පොඩ්ඩක් දැන් බලන මුළු ගේම ඉවරයිනේ. නෑ නෑ, ඒගොල්ලන්ගේ කාලේ එහෙම තමයි. ඒගොල්ලන්ට තමයි මේකේ හදලා තියෙන්නේ. ඒගොල්ලෝම ඔව කවදකරි හදයි. ඒගොල්ලෝ මේ දැන් කුරුටු ගාන කාලේ ඒගොල්ලන්ට ඔක්කොම කුරුටු ගාන තමයි තියෙන්නේ. නමුත් සමහර ගෙවල් වලට ගියාම අර දරුවන්ට ගහනවා, බයිනවා, තාවටු කරනවා, ගේ කැත කරනවා, කුරුටු ගානවා කියලා. එතකොට අර ක්‍රියාවලිය නිසා එක අම්මා තාත්තා කෙනෙක් සතුටු වෙනවා. අපේ පුතා ගේම කුරුටු ගානවා, චිත්‍රාදීන හරි ලස්සනයි කියලා. තව එක්කෙනෙක් ඒක තරහ ගන්නවා. ආන්න ඒ වගේ එතනින් ඒ දෙන්නගෙන් තෝරගන්න ඕන අම්මා තාත්තා කවුද? අර මුළු ඉඩ දීලා බලාගෙන ඉන්න එක්කෙනා. ඒ අම්මා තාත්තා තෝරගන්නකෝ. හරිනේ. ඒ අම්මා තාත්තා තෝරගෙන ඒක ජීවිතේ කරගන්න. ඊට පස්සේ තරහ එයිද කියලා බලන්න. ඔයක ජීවිතේ කරගන්න. ඊට පස්සේ මහත්ය ප්‍රමාද වෙලා එනකොට, එහෙම නැත්නම් දරුවෙක් ප්‍රමාද වෙලා එනකොට අත්හැරීම බලන ඒක යාට කරන්න අයිතියක් තියෙනවා. දරුව ප්‍රමාද වෙලා එනවා, ඒක යාට අයිතියක් තියෙනවා. හා ඊට පස්සේ එයා ඇවිල්ලා සරපු දෙගිනි සිතට පන්නලා යන්නේ නැහැ. ඒක යාගේ අයිතිය. ඒ යාගේ කැමැත්ත. එයා පස්සේ වෙලා කැවිලා සරපු දෙගිනි සිතෙන් තියාවේ. ඒස හැමෝගේම අයිතිවාසිකම් කියලා එකට ඉඩ දෙන්න. දැන් සමහර අයට මේ ආන්ටි කිව්වාම තරහයි, ඇන්ටි කියලා කියනවනේ නේද? ඇන්ටි කිව්වාම තරහයි. අපි ගොඩක් අය ඇන්ටි කියලා කියන්නේ. ඇන්ටි කියන්නේ හතුරු කියන එකනේ. ඔව් ඒක තමයි. මේ ඇන්ටි කියන්නේ ඔබ හතුරුයි මට කියන එක. ඉතින් ඒ නිසා මේ අම්මා කියලා කියනවා තමලට. බස් වල එහෙම ගියොත් එහෙම ඔය අම්මා ඉස්සරහට යන බස් වල සමහර අය කැමති නෑ තමන්ට අම්මා කියනකට වෙන කෙනෙක්. අපිට පුළුවන් ඊයාගේ භාෂාව, ඊයාගේ කැමැත්ත, ඊයාගේ ස්වභාවය, ඊයාගේ ලක්ෂණය. දැන් ඊතර බල්ලෙක් ඉන්නවා. ඉතින් ඊයාගේ ස්වභාවය තමයි එයා පාවිසි ගන්නවා, තියෙන ඒවා මේ මෙහාට මෙහාට දැන් යනවා, පාවිසි උඩ ලගිනවා. ඉතින් මේ බල්ලාගේ ස්වરૂපය. හාවෙක් ඉන්නවා. එයා එහාට මෙහාට මෙහාට පයින්නවා. දැන් එයාට දැන් හාවට කියන්න බෑ ඔයා බල්ල වගේ ඉන්න කියලා. බල්ලට කියන්නත් බෑ උඹතර හාව වගේ ඉඳපන් කියලා. ඉතින් ඒ චරිතවලට ඉඳ දෙනවා. ඉඳීන බලන්නේ මේ චරිත හැම දෙයක්ම මං වගේ අනිත් අය කරන්න ඕනේ නැහැ. ඒ අය වගේ මම වෙන්නත් කැමති නැත්තම් ඒ අයත් කැමති නැතුවේදී මං වගේ වෙන්නේ. ඒ අයගේ ජීවිතේ, ඒ අයට මගේ ජීවිතේ මට කියලා තැන ඉඳලා හරිම නිදහස්ව බලනවා. ඉතින් මමත් ඔය එතන හිටියා. කියන්නේ මගේ සහෝදරයා මං වගේ වෙන්න ඕන. එහෙම කරන්න බෑ. එයාට ලයිෆ් එකක් තියෙනවා. එයාට විෂන් එකක් තියෙනවා. එයාගේ විෂන් එකෙන් එයා. අපේ අම්මත් අපි මං විදියටම හිතන්න ඕන කියලා හිතනවා. මේ වැළුවම නෑ. ඒගොල්ලන්ගේ වයස වෙනස්, එයාගේ දැනුම වෙනස්, එයාගේ කල්පනා කරන ක්‍රම වෙනස්, එයා හදන වටපිටාව සංස්කෘතිය සුල ආකාරයෙන් එයා දකින්නේ වැඩ කරන්නේ. පොර එයාගේ අයිතිය යට තියෙනවා. මගේ අයිතිය වට තියෙනවා. ඉතින් ඒ ඊට පස්සේ ඒක ස්වභාවය. දැන් මං වගේම ඉක්මනින් තව කෙනෙක් එන්න ඕන කියලා අපි හිතුවොත් එහෙම ඒක කරන්න බෑ. එයාට හිමින් එන්න පුළුවන්, එයාට හරිය යන්න පුළුවන්, එයාට ඉඩ දෙන්න ඕන. ඉඩ දෙනවා. එදින බලන ඊට පස්සේ තරහ ගන්න කාරණයක් නැහැ නේ. ඈ දැන් ඊට පස්සේ ගෙදර මේ කුස්සියට වැඩට එක්කෙනෙක් ගන්නවා. එයා කාර්යක්ෂම නැහැ. පිළිවෙලට වැඩ කරන්නේ නැහැ. හරියට පිරිසුදු නැහැ. අඩුපාඩුකම් ගොඩයි. ඒකනේ ඉතින් එයා ගෙදරකට වැඩට එන්න මට්ටමට ඉන්නේ ඒකනේ. ඈ ඒකනේ එහෙම තත්වයකට ආවේ. නැත්නම් එයා ඊට වඩා බුද්ධ වෙලා මං වගේ කෙනෙක් කියලා එනවනේ. එහෙම නොවුනේ ඒකයි. ඒ අඩුපාඩුව නිසා කියලා අපි ඒක ගැන කල්පනා කරනවා. ඔව් ඒ කියන්නේ කිසිම එකක් වෙන්න ඕනේ නැහැ. දැන් මම මේක ඉගෙන ගත්තේ අපේ මේ නායක ස්වාමීන් වහන්සේ මඩවල උපාල් නායක හඳුරන්නේ. කොහොමද ඉගෙන ගත්තේ? ඒක මාත්මේ කිව්ව මේ භාවනා මධ්‍යස්ථානේ වැඩට පිටින් කට්ටිය එව්වා. එයාගේ කම්පැනි එකේ වැඩ කරන සේවකයෝ ටික එව්වා පිරිසුදු කරන්න කියලා. ඒ මාත්මේ කිව්ව බලන්න සාමිනවස මම කට්ටිය එව්වා. මේ කෑම එකක් නෙමෙයි අඩුව තරමේ මේ දානශාලා වැඩ කරන උදවිය මේගොල්ලන්ට තේ එකක්වත් දීලා තිබ්බේ නැහැ කියලා තිබ්බා. හිතන්න තිබ්බනේ පොඩ්ඩක් කියලා කිව්වා. ඉතින් මේ පස්සේ නායක හඳුරුව කිව්ව මේම කතාව. එහෙම හිතන්න පුළුවන් කමක් තිබ්බනම් අද ඔයගොල්ලෝ එතන ඉන්නේ නැහැ නේ කියලා. ඒ වගේ අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට තරහ ගන්න උවමනාවක් නැහැ. සංසුන් වෙන්න උවමනාවක් නැහැ. අකාලිකයි කියන එක වුණ හොඳට තේරුම් ගන්න ඕන හොඳ කාරණයක්. කාලයකට වළංගු නැහැ. ඒ කියන්නේ හැම කල්හිම අවබෝධ කරගන්න පුළුවන් නිසා අකාලිකයි. ඒකත් හරි. හැම කල්ලිම මේ නිවන් ධර්මය බුදු කෙනෙක් ඉබුදුනත් නැතත් ස්වභාව ධර්මයක් හැටියට මේක මේ ලෝක සත්‍ය තියෙනවා පවතින මිනිස්සුලඟ. මිනිස්සු ඒක මතු කරගන්නේ නැහැ. දැන් මේ ගුවන් යානයක් හැදීමේ ඥානෙ මිනිස්සුලඟ තිබ්බා. ඒ තිබ්බ එක මතු කරගත්තනේ කවුරු හරි නේ විදුලි බලයේ ලෝකෙ තිබ්බා විදුලියේ තිබ්බා එන ගහනකොට හරි විදුලිය මතු වුණානේ නමුත් ඒක මතු කරගෙන වැයර් වලින් ගෙනියන්න ඒ කාලේ සමත්ුන්නේ නැහැ නේ දැන් වගේ ඉතින් මේ හැම දෙයක්ම ලෝකෙ තියෙනවා ඒක මතු කරගන්න ඕන නිවන් ධර්මයත් එහෙමයි ඇති දැන් නෙමෙයි තියෙන දේ මතු කරගන්න ඔකට මේ අකාලිකයි කියන එකට පාවිච්චි කරනවා හොඳ වචනයක් ඉංග්‍රීසියෙන් timeless කියලා ඒ කියන්නේ timeless කියන්නේ කාලය නේ කාලය කියන්නේ මේ ඔරලෝසුවේ තියෙන්නේ මේක තියෙන්නේ 24 hours කියලා නේ time 24ක් තියෙන්නේ හැබැයි මම හොයාගත්තා 25 hours හොයාගත්තා ඊට පස්සේ මම 24 වලට එන්නේ නැතුව කෙලිම 25 වලම ජීවත් වෙන්න බෑ 25 හරීම ෂෝ පැක් වැඩි කළානේ ඒකෙන් අයින් වෙලා ඒ කියන්නේ 24 වලින් අයින් වෙලා 25 වලට ගියේ. ඒ කියන්නේ පැය 24න් අයින් වෙලා තමයි පස්වෙනි එකට ගියේ. ඔව්. ඒක එකතු කළේ නෑ 24ට එකතු කළේ නෑ. ආ 25ක් තියෙනවනේ. අන්න හරි. අන්න හරි. ඒක නෑ. දැන් මට ඒ 25 වල ඉන්නකොට රෑ වෙන්නේ දවල් වෙන්නේ ඇලින් ගැටින් බැඳීම් නැහැ තරහ මරා කෝධ වෛර ඊර්ෂ්‍යා ඒව ඇති වෙන්නේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ දෘෂ්ටි නැහැ සංකල්ප නැහැ වචන නැහැ කාලය නැහැ timeless කාලය නැහැ මට වළංගු නැහැ good morning good evening good afternoon good night ඔය ඒව නැහැ ආයුබෝවන් විතරයි අකාලිකයි ඒක දවල්ටත් කියනවා රෑටත් කියනවා හැම වෙලාවෙම කියනවනේ ආයුබෝවන් ඒතර වේතර ඒ වගේ නේ ඒ හරිෂු ඔබ මේක හොයාගන්න ඔබේ මොලේ ඔබේ ඥානය තුල ඔබේ ඥාන දර්ශනය තුල තියෙන දෙයක් මේක මතු කරගන්න මේක මතු කරගත්තොත් අතිශයින්ම භාග්‍යවන්තයි මේ කියන්නේ මොකද්ද කියලා නවක ඕනම කෙනෙකුට වෙච්ච දෙයක් තමයි තේරෙන්නේ ඔබ කාලයක් අසද්දි තමයි ඒක මතු වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මම මේක තේරුම් ගන්න ඕන දහමක් පරිවර්තනය වෙන්න ඕන දහමක් කියලා ආසාවක් හටගන්නේ ඊට පස්සේ තමයි 25 වලට යන 24 hoursම බනහන ඒක හරියට තේරුම් ගත්තාම පැය 24ම බනහනවා 25 වෙනි පැයට යන්න දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මං කියන්න තේරෙන්නේ තේරෙන්නේ තේරෙන්නේ එතකොට අපි හිතනවා හැම දෙයක්ම අපිට තේරෙන්නම ඕන කියලා මේ තේරෙනවා කියන සීමාව තියෙන්නේ කොතනද කියලා හඳුනගත්තොත් නොතේරෙනක හොඳයි කියලා එදෙනවා තේරෙනවා කියන සීමාව තියෙන ලෞකිකව තේරෙනවා කියන සීමාවට එහා ගියපු දැක්මක් තියෙන ඥාන දර්ශනය වීමක් තියෙන. රින්දණයෙන් එහා ග්‍රහණයෙන් එහා අවබෝධ වෙන දේවල් අර තේරෙනවා කියන ගොනුවට වැඩෙන එකක් නෙමෙයි. තේරුණානේ? පාදාහණය කියන ගොනුවට වැඩෙන එකක් නෙමෙයි. දැන් මේ ලෝකෝත්තර විශේෂ ධර්මයේ උපාදාහණය කියන ගොනුවටද වැටින්නේ? නෑ. උපාදානයන් දුරු කරමින් උපාදානයෙන් තොර වූ ස්වභාවයක්. එතකොට උපාදානයෙන් තොර වූ ස්වභාවයක් ඔබගේ තේරෙනවා කියන මීටරේට අහු වේද? නැත. නේද? ඒ තේරුම් ගන්නවයි කියන ස්වභාවයට ඒක වැටෙන්නේ නැහැ. ඈ? ඒක ප්‍රත්‍යක්ෂ කරන ස්වභාවයක් තියෙන්නේ. තේරුම් ගන්නවයි කියන ස්වභාවයෙන් එහා, ඒ කියන්නේ විඳිනවයි කියන ස්වභාවයෙන් එහා. මේක තේරෙන්නේ තියෙන උනවා ඒතරම් තේරුම් ගන්න උත්සාහ කරනවා ඒක නිසා මේකට අදිචිත්ත අදිඥාන වගේ ස්වභාවයක් ඇති වෙන්න මේක ධර්මය අහන්න ඕනේ ධර්මයේ ගල්ප ගන්න ඕන. එහෙම ගල්පා ගැනීමෙන් තමයි අපිට ධර්ම අවබෝධය ඇති කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා යමු තමයි කරන්නේ හැමෝටම ධර්මය අහන්න 24 hours බණ අහන්න 25 වලට එන්න. එහෙනම් හැමදිනාටම තෙරුවන් සරණයි.